නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံතේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံතේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံතේ සංඝං සරණං ගච්ඡාමි. තතියන්තේ බුද්ධං සරණං ගච්ඡාමි. තතියන්තේ ධම්මං සරණං ගච්ඡාමි. තතියන්තේ සංඝං සරණං ගච්ඡාමි. කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමහදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ පින්නතුනි මහ ශ්‍රද්ධාවෙන් සෝදානන් කළ කවුරුත් අදගස්සලා මේ බුදු ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු, පූජා වේවා කියන පැසුම ඇති කරගන්න ඔබ මේ ඉඳගෙන සිටින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කියන හැඟීම ඇති කරගන්න. එදා දමදිව බුද්ධගයාවෙහි සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ ඒ බොමැඩ වැඩිනවා කියන සජීවී හැඟීම ඇති කරගෙන ඒ උත්තම මනුෂ්‍යරත්නය වෙනුවෙන් මේ සියලු පූජාදරව්‍යයන් පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූප සකලං සදාන් අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා. සදෝ සදෝ සදෝ. පින්නතුනි, අපි ටික වේලාවක් භාවනාවක් පුරුදු කරලා අපේ හිතේ තැන්පත් බව ඇති කරගෙන ධර්ම දේශනාවට සූදානම් වෙමු. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ බුද්ධානුස්සති භාවනාව පුහුණු කරන්නට. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිහිය සලකන්නේ බුද්ධානුස්සති භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්මා සම්බුද්ධාදී ඒ උතුම් බුදු ගුණ සිහිපත් කිරීම හිත එකඟ කිරීමේ කමඨහනක් භාවනාවක් හැටියටයි බුදුහාමුදුරෝ දේශනා කළේ. බුද්ධානුස්සති වැඩීම තුළින් එකහතකින් බුදුහාමුදුරෝ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව, ප්‍රසාදය, ගෞරවය දීනු වෙනවා. අනිත් අතින් අපේ විසිරලා තියෙන හිත එක අරමුණකට ගන්නට එක භාවනා කමඨහනකුත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙම පහළ වුණු ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් මෛත්‍රියෙන් තමන් වහන්සේගේ සිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ගැන සිහිපත් කරන වාරයක් පාසා අපේ හිතේ ලොකු සැනසීමක්, සතුටක්, ප්‍රීතියක් හටගන්නේ. ඉතින් මේ බුද්ධානුස්සතිය අපේ ජීවිතයට දුක දුරු කරන්නටත්, ආධ්‍යාත්මික සතුට දියුණු කරගන්නටත්, හිත එකඟ කරගන්නටත් අපට හේතු වෙනවා. ඉතින් ඒ බුදුහාමුදුරු තුල පැවති අරහං ආදී උතුම් සම්බුදු ගුණ අපේ ටික වේලාවක් මෙනෙහි කරමු. පින්නතුන්ගේ ශරීරය රිලැක්ස්ව ඍජුව තියාගෙන දැස් අඩවන් කරගෙන වම් අත උඩින් දකුණු අත තියලා අපේ බුදුහාමුදුරුවෝ ගැන සිහිපත් කරමු. නාසය ආශ්‍රිතව තමන්ගේ හිත තියාගන්න. තියාගන්න ගමන් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තය සිට හිස දක්වාත් තමන්ගේ අවයව ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. නාසය අභිමුඛ, නාසය ආශ්‍රිතව හිත වර්තමානයේ තුල පවත්වා ගන්න. දීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වෙත අභියස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කර ගන්න. ඔබ දැකපු ඉතාම ප්‍රසන්න ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කර ගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ සිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණා. ලෝවැසියන්ගේ අපමණ පුදසැලකිලි වලට සුදුසෙක් වුණා. එනිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං, අරහං, අරහං. බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා අපි බුදුහාඳුරන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානය ආදී අෂ්ඨ විද්‍යාවන්ගෙන් යුක්ත වුණා. සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චර්යාවන්ගෙන් උන්වහන්සේ 15 ශරණ ධර්ම වලින් යුක්ත වුණා. ඒ නිසා බුදුහාඳුරන්ට විද්‍යා චරණ සම්පන්න කියලා කියනවා. විද්‍යා චරණ සම්පන්නෝ, විද්‍යා චරණ සම්පන්නෝ. විද්‍යා චරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ ඊටම ශාන්ත ප්‍රසන්න ගමනකින් යුක්ත වුණා. උන්වහන්සේ බෝධිසත්ව කාලයේ පටන් උතුම් සම්බුද්ධත්වයට දක්වා වැඩි ගමන ඊටම පිවිතුරු ගමනක් වුණා. අන් අයද සනසවමින්, අන් අයද දහම වෙත යොමු කරමින් උන්වහන්සේ උතුම් සම්බුද්ධත්වය වෙත පියවර තැබුවා. ඒ නිසා අපි උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ, සුගතෝ, සුගතෝ. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේම මනවින් පසක් කළා. අප විසින මේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකය, සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මෙන්න මේ තුන් ලෝකයන් මනවින් පසක් කළා. එනිසා අපි උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ ලෝ සිටිය ඉතාම සැඩපරුසු පුද්ගලයන් මෛත්‍රී නැමැති දියදහරෙන් ප්‍රඥාව නැමැති ආයුධයෙන් දමනය කළා, සංවර කළා, දහම වෙත පැමුණුවා. එනිසා උන්වහන්සේට අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට පමණක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරේ ගුරුවරයෙක් වුණා. ඒ නිසා තේ උන්වහන්සේට සද්ධා දේව මනුස්සානම් කියලා කියනවා. සද්ධා දේව මනුස්සානම් සද්ධා දේව මනුස්සානම් සද්ධා දේව මනුස්සානම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ ලෝකයාට ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කළා. තමන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ අවබෝධය ලෝකයා වෙතත් ප්‍රදානය කළා. උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකෙම වැඩ සිටිය භාග්‍ය සම්පන්න මුත්තමයන් වහන්සේ වුණා. අදත් උන්වහන්සේ වෙනුවෙන් ලෝකෙෙහි අපමණ පුද සැරකිලි පැවැත්වෙනවා. ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්නකම නිසා බුදුහාමුදුරෝ රාග දෝෂ මෝහයන් භංග කළා, දුරු කළා, ක්ෂය කළා. ඒ නිසා අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. භගවා භගවා භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං අරහං අරහං සාදු සාදු සාදු බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්මා දිට්ඨිං පහං බික්ඛවේ දොයං වදාමි අත්ථේ බික්ඛවේ සම්මා දිට්ඨේ අරි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා අත්ථේ බික්ඛවේ සම්මා දිට්ඨේ අරියා අනාසවා ලෝකුත්තරා මංගංගාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය මේ ස්ථානයට රැගෙන ආවට පස්සේ අපේ සිදු කරන විශේෂ ධර්මදේශනා මාලාවක් විදියට දින හතක ධර්ම වැඩසටහනක් ධර්ම සම්භාෂණයක් අප ආරම්භ කළා. ගිය සතියේ සිකුරාදා ආරම්භ කරපු මේ වැඩසටහන අද මේ දෙවැනි දිනේට අපි එළඹලා තියෙන්නේ. බුදුදහමේන ප්‍රධාන මාතෘකා හතක් යටතේ බුදුදහමේ මූලික ඉගැන්වීම් පැහැදිලි කරන්නටයි මේ වැඩසටහන අප සංවිධානය කළේ. ඉතින් ගිය සතිය අපි කල්යාණ මිත්‍රය ආශ්‍රය මූලික කරගෙන සත්පුරු ශාස්ත්‍රයේ පදනම් කරගෙන අප ගොඩනගා ගන්නා වූ ශ්‍රද්ධාව ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ දියුණු කිරීමේදී වර්ධනය කළ යුතු ගුණාංග පිළිබඳව අප සාකච්ඡා කළා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන තියෙන ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා කම්මසකතා සම්මාදිට්ඨිය ඔස්සේ දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරලා ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම ඔස්සේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග ආදී මේ බෝධිපාරිසික ධර්ම ඔස්සේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම හරහා යන ගමන් මඟ අපේ කෙටියෙන් පැහැදිලි කළා. අද අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව. වෙනත් විදිහකින් කියනවා නම් නිවැරදි දැක්ම, right understanding, right vision කියන එක. මෙහිදී පින්තුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන්න ඕන කරුණු දෙකක් ගැන. සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා. සීලය පිරිසිදු වෙන්නත් ඕන, දැක්ම ඍජු වෙන්නත් ඕන. නිවැරදි දැක්මක්, විෂන් එකක් තියෙන්නට ඕන. මෙන්න මේක තමයි ආරම්භයේ පටන් ඉදිරියට යන්නේ. අපි කොයිතරම් දුරට ධහමෙන් ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. අපිට ඇත්තමිට හිතෙනවා අපි හුඟක් භාවනා කළොත්, හුඟක් සිල් රැක්කොත්, හුඟක් වීරිය කළොත් අපිට ප්‍රතිඵල ලැබෙනවායි කියලා. ඒවත් හේතු වෙනවා තමයි. නමුත් වෙනතනේ සියලටම වඩා ඉතාම වැදගත්ම කාරණේ තමයි අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට යනවද, කොයිතරම් දුරට අපේ තියෙන අඩුපාඩුකම් ටිකෙන් ටික අඩු වෙනවද, කොයිතරම් දුරට කෙලෙස් වලින් තමන් දුර වෙනවාද කියලා තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. මෙන්න මේ සම්මා දිට්ඨිය දිනු කිරීම සඳහා ධර්මයේ සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් හේතු වෙනවා. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. ධර්මය හොඳට අහන්නට ඕන. ඇහුවට විතරක් මදි, ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. පින්වත්නි, මෙන්න මේ ගමන් මගේ යද්දී අපිට මූලික වශයෙන් ඉවහලන දෙයක් තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ සංසේවනය කියන කාරණේ. මෙන්න මේක පින්වත්නි තීරණාත්මක සාධකයක් වෙනවා. මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තමන්ට ලැබෙන එකතකින් පුබ්බේචකත පුඤ්ඤතා කියපු විදියට පෙර කළා වූ ලෝකෝ පින්කමක ආනිසංසයක් විදියට. අතීත පින විතරක් තිබෙන බෑ, මේ ආත්ම භාවයේදී තමන්ගේ ළඟ සත්පුරුෂකම් කියන ඒවා තියෙනට ඕන, ගුණාංග තියෙනට ඕන. දැන් සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ ඉන්න අය ඔවුනොන් ගැන කතා කරනවා. අපි හාමුදුරු විදිහට අපි ගැන කතා කරගන්නවා. අපි ගිහි පින්වතුන් ගැන කතා කරනවා. ධර්මයේ දන්න අය හැටියට කතා කරනකොට අපි සාමාන්‍ය මොකද්ද කෙනෙක් ගැන අහන්නේ? යා කොයි වගේ කෙනෙක්ද කියලා කොහොමද අහන්නේ? සාමාන්‍ය කෙනෙක් අහනවා යා කොච්චර උගත් කෙනෙක්ද? මොකද්ද යාගේ කරන රැකියාව? කොච්චර ධනවත්ද යා? ධනෙ තියෙන ධනෙ කොච්චර අනිත්‍යයට පරිත්‍යාගී සීලේ වෙනවද? යා සිල්වන්තද? මේ වගේ කරුණු අපි අහනවා. යා කොයිතරම් සමාධිය වඩන කෙනෙක්ද? කොයිතරම් භාවනා කරන කෙනෙක්ද? මේ වගේ කරුණු අපි අහනවනේ. කොයිතරම් කළගුණ සලකන කෙනෙක්ද කියලා අහනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි අහන දෙන්නේ. නමුත් පින්වත්නි, දහමෙන් ඉදිරියට ගිහිපු අය කෙනෙක් ගැන අහනකොට මොකක්ද අහන්නේ? අහන්නේ යා සත්පුරුෂයෙක්ද කියලා. එයා සත්පුරුෂයෙක්ද කියලා අහන්නේ. එයා සිල්වන්තද කියලා අහන්නේ. ඇතැමිට සීලේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒ සියල්ලක්ම හදාගන්න පුළුවන් කෙනෙක් සත්පුරුෂයෙක් නම්. ඒ නිසා අහන්නේ සිල්වන්තද කියලාවත්, කොයිතරම් උපාධි කරලා තියෙන කෙනෙක් කියලාවත්, කොයිතරම් ලක්ෂ ගණන් දන් දෙන කෙනෙක්ද කියලාවත් ඒව නෙමෙයි පිළිතුරු බලන්නේ. සත්පුරුෂද කියලා යහන්නේ. මෙන්න මේ සත්පුරුෂයෙක් නම් කෙනෙක් අපට යත් එක ඕන තරම් දුරක් යන්න පුළුවන්. නමුත් පිනොතන මෙතෙන්ට එන එක ලේසි නෑ, සරල නෑ මේක. විශාල කාලයක කැපකිරීමකින්, විශාල කල්යාණ මිත්‍රයන් සමූහයක් අඛණ්ඩව ආශ්‍රය කිරීමේ ප්‍රතිඵල විදියටයි මේ සත්පුරුෂයා කියන මට්ටමට එන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ කඩේම පැනනොතින් තමන්ට එතන ඉඳන් තමන් ගඟට දැම්ම වගේ පීනල ඉදිරියට යන්න පුළුවන්. පින්වත්නි, මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි බුදුදහමෙහි අපේ මේ සත්පුරුෂකම තීරණය කරන, සත්පුරුෂකම් අපට දියුණු කරගන්නට තියෙන ප්‍රධාන සාධකේ බවට පත් වෙන්නේ. ධර්මය අහන්න අපට හරියට පැහැදිලි වෙනවා අපි යා යුතු ගමන මඟ පිළිබඳව. එතකොට අපි සත්පුරුෂව නම් අපට ඒ වගේම ගුණයෙන් වැඩි වෙන පමණට අපට හොඳම කල්යාණ මිත්‍රයා මුණ ගැහෙනවා. ඒ ඇතැමිට මුහුණට මුහුණ මුණ ගැහෙන්නේ නැහැ. නමුත් Tamanට තියෙන අන්තර්ජාලය ආදී තාක්ෂණික මෙවලම් ඔස්සේ, උපකරණ ඔස්සේ, තාක්ෂණික ඥාන ඔස්සේ Tamanට යාළුවන් ඉද සමීප වෙන්නට පුළුවන්. මෙන්න මේ කරුණේදී පින්නතුනි, අපේ ගුණාංගේ වැඩි වෙන පමණට අපි ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි, අපි හරි කැමති අපේ අඩුපාඩුවක් කෙනෙක් කියනවට කරුණෝ පැහැදිලි කළා, හොඳට මෛත්‍රී සහගතව අපට දෙයක් කෙනෙක් කියනවා නම් ඒක සැරෙන් කිව්වත් අපි කැමති ඒකට පිනතුනි. ඒක තමයි සත්පුරුෂයේ ලක්ෂණය. තමන්ගේ අඩුපාඩුවක් කියනකොට තාම් කිසි කෙනෙක් එකපාර කිපෙනවා නම් එයාට ලොකු දුරක් යන්න බෑ පිනතුනි. ඒ නිසා මේ දහම්මගේ තීරණය කරන ප්‍රධාන සාධකය අපේ අඩුපාඩුකම් පෙන්වලා දෙනකොට අපිට ඒක ලොකු chance එකක්. ලොකු වාසියක් ඒක. එක තැනකදී ඒක වුණාට අනිත් හැම තැනදීම අපි නිවැරදි කරගන්නවා. ඇතැම් විට ඒ කල්යාණ මිත්‍රයෙක් අපට ඒක කියලා නොදුන්නොත් ජීවිත කාලෙම අපි වැරද්ද කරනවා. සමහර අය කියන්නේ බයයි. එයා අමනාප වෙයි, එයා එන එකක් නැති වෙයි, එහෙම කියලා කියන්න බය පැලක්කයි. නමුත් පින්වත්නි අපි ඇත්තටම මෛත්‍රී සාගත නම් එයාට තේරෙන භාෂාවකින් අපි ඒක කියලා දෙන්නට ඕන. ඉතින් අපිත් කල්යාණ මිත්‍රයන් වෙන ඕන අනිත් ඇයට, ඒ වගේම අනිත් කල්යාණ මිත්‍රයන්ට අපි අසුරු කරන්නට ඕන. අන්න ඒ මගෝස්සේ පින්වත්නි තමන්ට ධර්මයේ දෙන ඉතාම වැදගත් කරුණු තමන්ට මුණ ගැහෙනවා. ඉතින් අපි හිතන මෙතන ඉන්න හැම දෙනෙක්මත් ඒ වගේ සත්පුරුෂ පිරිසක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාම තමයි ධර්මණ කැමැත්තෙන් බොහෝ දුර බැහැර ඉඳන් මේ අද සිබුරාදේ වැඩ කරන දවසක් වුණත් මෙතෙන්ට දූවල එනවා නේද? වාකයේ සමාන්සියල ඇතැමිට අපි දාන්න මෙතන ඉන්න දවසට රැකියා දෙකක් කරන්නයි. රැකියා දෙකක් කළ මෙතෙන්ට එන අය ඉන්නවා. තමන්ගේ අවුරුදු 85 90 වෙන අම්මලා තාත්තලා බලාගන්නයි මෙතන එනවා. තමන්ගේ එක්තැන් වෙල ඉන්න දරුවන් බලාගෙන එහෙමයි ඉන්නවා. ආබාධිතයි ඉන්නවා. ඉතින් එහෙම තත්වයන් තිබුණත් මේ එන්නේ ධහමට කැමැත්තෙන්. ඉතින් පිනොතුන එහෙම එන ඔබ මෙතන ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අරගෙන යන්නට ඕන. මේ පාරෙන් ඇවිල්ලා ග්ලෙන්ඩෝරායකින් ඇවිල්ලා සිග්නල් එක දාලා මේ පැත්තට හරවනකොටම හිතන්න ඕන මං මේ එන්නේ පූජනීය ස්ථානයකට. මං මේ එන්නේ අනිත් අයගේ වැරදි හොයාගෙන යන්න නෙවෙයි. මං මේ එන්නේ මගේ හිත පිරිසුදු කරගන්න, මගේ ගුණධම් දිනු කරගන්න, දහම් මඟ ප්‍රකට කරගන්නයි මම එන්නේ කියලා සිග්නල් එක දානකොටම හිතන්න. හරවන්න කලින් යනකොටත් යන්න පේනතුනි මෙතෙන්ද ගැටලුවක් ඇති වුණා නම් ඒක निराකරණය කරගෙන හොඳට කුසල සාගත සිතින් මෙතනින් පිට වෙලා ආය යන්න. එහෙම වුණොත් තමයි ඔබ මේ ආපු දුර ගමනෙන් ඔබට ඇත්තටම ප්‍රතිඵලයක් තියෙන්නේ. පේනතුනි සම්මා දිට්ඨිය ඉඳන් මේ කරුණේ ඉදිරියට අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුහාඳුර දේශනා කරනවා මේ සම්මා දිට්ඨියේ ප්‍රධාන ප්‍රභේද දෙකක්. සම්මාදිට්ඨිය පහන් දෙක වේ දොයන් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරනවා. අත්තිවික වේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවිය පක්කා. ඒක සම්මාදිට්ඨියක් තියෙනවා පුඤ්ඤ භාගිය. හොඳට මතක තියාගන්න මේ පුඤ්ඤ කියන වචනේ එහෙම තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. ඒ කුසලයේ යටතේ පුඤ්ඤ භාගිය පුඤ්ඤ කියන වචනේ එහෙමම ලස්සනට තියෙනවා. පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා. උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම දේශනා කරනවා අත්තිබික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ අනාශ්‍රව වූ ඒ වගේම මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය පෙරමුණ කරගත්තු සැප විපාක ගැන දෙන කම්මස්සකතා සම්මාදිට්ඨියක් නිවැරදි දැක්මක් තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පදනම් කරගත්තු අපි කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා මෙන්න මේ සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨියේ ප්‍රධාන ප්‍රභේද දෙකක් විස්තර කරනවා. ඉතින් පින්නතුනි ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨිය ලබන්න මොකද්ද වෙන්නේ? සම්මාදිට්ඨිය නවතින්නේ ඒ සම්මාදිට්ඨිය පමණට. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන මෙන්න මේ කරුණු දින වෙනවා. ඒ නිසා අපි නිතරම බලන්න ඕන සම්මාදිට්ඨිය දිනු කරන්න. හරියට පෙර දිගින් නැගෙන ඉර වගේ. ඉර ටිකෙන් ටික එන්න එන්න ලෝකේ හැම තැනම විවෘත වෙනවා, ලස්සනට පේනවා, කුරුල්ලෝ වඩනවා, මිනිස් නැගිටල වැඩ පටන් ගන්නවා, ගේ දොරවල දොරවල් ජනෙල් අරිනවා, මිනිස්සු විකසිත වෙලා යනවා, මල් පිපෙනවා, වැඩ පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ පමණට පින්නතුනි තමන්ගේ සංකල්පනා යහපත් වෙලා, වචනේ නිවැරදි වෙලා, දිවි පැවැත්ම නිවැරදි වෙලා, තමන් කරන කටයුතු නිවැරදි වෙලා, තමන්ගේ උත්සාහය, සතිය, සමාධිය ආදී මේ කරුණු ක්‍රමයෙන් දිනනවා. ඉතින් මෙන්න මේ ගමනේ ටිකෙන් ටික ඉදිරියට යන්නට සද්ධර්ම ශ්‍රවණිය සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. පින්තුනි අද අප සම්මාදිට්ඨිය මුල් කරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන්ම බුදුදහමේ තියෙන සුගතිගාමී වීමේ මාර්ගයත් නිවන් දැකීමේ මාර්ගයත්. වෙනත් විදිහකින් කියනවා නම් සග්ග මග්ග මොක්ඛ මග්ග ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියන මෙන්න මේ කරුණු දෙකයි අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වර්ගය කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ දිව්‍ය ලෝකෙට නේද? මනස් ලෝකේ අපි කියන්නේ ස්වර්ගය කියලා දිව්‍ය ලෝකෙට. දෙවියෝ ස්වර්ගය කියන්නේ කොහේද? දෙවියන් ස්වර්ගය කියන්නේ බුද්ධෝත්පාද කාලයක මනස් ලෝකෙ ඉපදීම. අන්න ඒ නැවත සුගතියකට එන්නට අපි මොකද්ද කරන්න ඕන කියන කාරණය, ඒ වගේම සම්පූර්ණම දුකේ නිදහස් වෙලා නිවනටපත් වෙන්නේ කොහොමද කියන කාරණයක් තමයි මූලික වශයෙන් අපි පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන් මුණ ගැහෙනකොට බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරපු ආකාර කීපයක් තියෙනවා. ඇතැම් ශ්‍රාවකයන් මුණ ගැහුණාම ඍජුවම නිවන් මඟ මොක්ෂ මාර්ගය දේශනා කරනවා. ඒ වගේම තවත් සමහර ශ්‍රාවකයන් මුණ ගැහුණාම ස්වර්ග මාර්ගයේ මුලින් දේශනා කරලා ඊළඟට මොක්ෂ මාර්ගය දේශනා කරනවා. තවත් ශ්‍රාවකයන් මුණ ගැහුණාම සුගතිගාමී වීම මාර්ගය විතරක් පැහැදිලි කරනවා. ඒ ඕඩියන්ස් එක ශ්‍රාවකයන් අනුව බුදුහාඳුරන්ගේ දේශනා ක්‍රමයේ වෙනසක් තියෙනවා. බාහ්‍ය දාරුචේරිය, පස්සග මහණුන්, සරුවත්හාඳුරෝ, ඒ වගේම සමහර පුකුසාතිවැනි රජවරු, උග්ග ගෘහපතිය, මෙන්න මේ වගේ සුපිරි පුද්ගලයන්, අත් කියන්නේ gifted persons කියන gifted අය මුණ ගැහුණාම ඍජුවම නිවන් මාර්ගය දේශනා කරනවා. පටිසම්පාදයේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය, මෙන්න මේ වගේ ඍජුවම නිවනට හේතු වන කරුණු දේශනා කරනවා සමහර ශ්‍රාවකයන් මුණ ගැහුණාම. එවැනි සූත්‍ර තමයි බුදුදහමේ වැඩිපුර තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් දේශනා ක්‍රමයක් වුණා. මොකද්ද? අනුපූර ප්‍රතිපදාවෙන් දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනාං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං කියලා ඊට පස්සේ හිත මෘදු වුණාට පස්සේ කල්ලබෝතේ මුදුබෝතේ ආදී වශයෙන් සඳහන් කරනවා. හිත සෞම්‍ය වුණාට පස්සේ, මෘදු වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා. තවත් ශ්‍රාවකයන් මුණ ගැහුණාම ඔබ දන්නවා ඔබ හරි චත්තමානව කුමාරයා. ඒ කුමාරයට බුදුහාඳුර ස්වර්ග මාර්ගය විතරයි දේශනා කළේ. ඒ වගේම තවත් වයස්සක බ්‍රාහ්මිනෝ දෙන්නේ අවුරුදු 120ක් වයසට වයස්සක බ්‍රාහ්මිනෝ දෙන්නේ බුදුහාඳුර මුණ ගැහෙන්න ආවා. බුදුහාඳුර ස්වර්ග මාර්ගය විතරයි දේශනා කළේ. මට්ටකුණ්ඩලී මුණ ගැහිච්ච වෙලාවේ මට්ටකුණ්ඩලීට සුගතිගාමී වෙන විතරයි මාර්ගය පෙන්නුවේ. බුදුහාඳුනගේ රැස් හිදවලා ඔහුට සුගතිය ලබා දුන්නා. බොහෝ රහතන් වහන්සේලා මිනිසුන් වැඩි පිරිසකට සුගතිගාමී වෙන උදව් කළා තියෙනවා. විශේෂයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මහා කාශ්‍යප හාමුදුරුවන්ට කියන්නේ දුප්පතුන්ගේ හාමුදුරුව කියලා. උන්වහන්සේ නිතරම පින්ඩපාත කරන්නේ ඊටාම දිලිඳුවයි ඉන්න මාර්ගවල. මරණාසන්න වෙලා ඇතැමිට අපාගත වෙන්න ඔන්න මෙන්න ඉන්න අයගේ ගෙවලට ගිහිල්ලා ඇතැමිට බත් හැන්දක් පිළි අරගෙන ඒ එක බත් හැන්දෙන් යට සුභතිගාමි වෙන්න උපකාර කළා. කොච්චර පින්වතුනි කරුණාවකින් උන්වහන්සේ ක්‍රියා කළා තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ සමහර අවස්ථාවලදී සුභතිය විතරක් දේශනා කළා තියෙනවා. එතකොට බුදුහාඳුරු එක විටක ඍජුවම නිවන් මඟ විතරක් දේශනා කළා තියෙනවා. ඉතාම බුද්ධිමත් අය මුණ ගැහුණාම එහෙම දේශනා කළා තියෙන්නේ එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි දෙන්නෙක් තුන් දෙනෙක් පස් දෙනෙක් වගේ මුණ ගැහුණාම තමයි ඇතැම්මිට බොහෝ විට එක්කෙනෙක් මුණ ගැහුණාම තමයි ඍජුවම නිවන් මඟ දේශනා කරන්නේ. නමුත් මේ වගේ පොඩි පොදු ඔඩියන්ස් එකක් මුණ ගැහෙන හැම තැනදීම බුදුහාඳුරෝ මුලින් සුගතිගාමී වෙන මාර්ගය කියලා ඊළඟට නිවන් මඟ ක්‍රමානුකූලව දේශනා කරනවා. සමහර කෙනෙක් මරණාසන්න වගේ ඉන්නවනම් බුද්ධිය දිනු කරන්න පුළුවන් මානසිකත්වයක් නැත්නම් ඒ වගේම සමහර අයගේ අනාගත ප්‍රාර්ථනා තියෙනවා. සමහර අය බුදුහාඳුර මුණ ගැහුණට එයාලා ශ්‍රාවක බෝධියෙන් නෙවෙයි ශ්‍රාවකයෙක් විදියට නෙවෙයි නිවන් දකින්න සසර ප්‍රාර්ථනාව තියෙන්නේ. කොහොමද? එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැත්නම් පච්චේක සම්බුද්ධ විදියට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විදියටයි ඒ හැගේ සසර හුඟක් ප්‍රාර්ථනා තියෙනවා. ඉතින් මනහුවට යයි නිවන් දකින්නේ නැහැ. බුදුහාඳුරේ සඳහා සාමාන්‍ය දේශනා තමයි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය බුදුදහම තුළ අපට දැක ගන්න පුළුවන්. පින්වතුනි, එනිසා අපි මුලදී ස්වර්ග මාර්ගයට හේතු වන සුගතිගාමී වීමට හේතු වන කරුණු අප සාකච්ඡා කරනවා. බුදුහාඳුර මුලින්ම දේශනා කළේ අපට අපි මේ ලබාගෙන තියෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම උන්වහන්සේ අපට පැහැදිලි කළ දුන්නා. අපට පින්නතුන් ලෝකයේ වටේ බලනකොට පේනවා අපි ධර්මය හරියට තේරුම් ගත්තොත් ධර්මය අහන්න අපට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්ත පිරිසක්ද කියලා. ඔබ ඉන්න වටපිටාව, ඔබට ලැබිච්ච අම්ම තාත්තා, අම්ම තාත්තා දහපු ආගම, ඔබ කරන රැකියාව, ලැබපු අධ්‍යාපනය, තමන්ට ලැබෙච්ච දරුවන්, සමීපතම ඥාතීන්, මේ පහසුකම් ටික බැලුවාම තියෙනතේ අපට අපි ගැන ලොකු සතුටක් ඇති වෙනවා. කොච්චර නිදහසක්ද, කොයිතරම් පහසුකම් ටිකක්ද අපට ලැබිලා තියෙන්නේ. කොයි ලෙඩේ හැදුනත් ඔබට සුව වීම දක්වාම ප්‍රතිකාර කරන්න පිරිස ඉන්නව නේද? නමුත් වෙනතන ඔබ දන්නවද වර්තමානයේ සමහර රටවල සමහර වුණ වගේ වසංගත රෝග හැදුනහම දැන් තීරණය කරනවා මොකද්ද? හිතනර කරගන්න එපා. පින්නතුනි, ඒ අයට ජීවිතයෙන් සමු ගන්න වැඩ කරනවා. එකනේ දෙන්නේ නෙමෙයි දහස් ගණන් වලින් මිනිසුන්ගේ ජීවිතක්ෂයට පත් කරනවා රෝගී අනිත්‍යයට පැතිරෙන හින්දා. අද එවැනි මට්ටමකට ලෝකේ ආපු දවසකයි අද අප මේ ජීවත් වෙන්නේ. නමුත් ඔබ වටා පිටාවේ ඉන්න ඔබ ඉන්න මේ පරිසරයේ ඔබට එහෙම අනතුරක් නැහැ. ඔබ කොයි තරම් සුරක්ෂිතද කියන එක ඔබට ඒකෙම පැහැදිලි වෙනවා. ඉතින් පින්නතුනි, මෙන්න මේ தත්ත්වය මත අපි දැනට ගත කරන මනසාත්ම භාවයේ වටිනාකම තීරණය කරගන්නට ඕන, අවබෝධ කරගන්නට ඕන. අන්නේ මිනිසෙක් වශයෙන් ලැබපු මේ පිරිසුදු මානසිකත්වය රැක ගන්න එක තමයි පළවෙනි පියවර බවට පත් වෙන්නේ. අන්නේකට හේතු වන ප්‍රධාන ගුණාංග විදියට පරිත්‍යාගශීලීත්වය, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම මෙන්න මේ වගේ ගුණාංග ටික තමා මුලින් තමගේ ජීවිතයේහි රෝපණය කරගන්නට ඕන. තමා මුලින්ම මනුස්ස ගුණාංග ටික තියාගන්නට ඕන. මේක තමයි ආරම්භක පියවර. ඒ වගේම මනුසාත්ම භාවයේ ගත කරන අතරේදී බුදුහාම ශ්‍රීලංක දේශනා කළා දෙවියෙක් වෙන්න ඕන ක්‍රමයක් දේශනා කළා. සාමාන්‍ය දෙවියෙක් නෙවෙයි, දෙවියන්ගේ නායකයෙක් සක්‍ර දෙවිඳුර වෙන ක්‍රමයේ දේශනා කළා. සත්වදපද සූත්‍රයේදී මාතා පෙති බරන් ජන්තුන් මව්පියන්ට උපස්ථාන කිරීම, කුලේ දෙට්ටා පචායනම් තමගේ පවුල වැඩිහිටියන් පිදීම, සන්නන් සකිල සම්භාසන් ප්‍රියවචන කතා කිරීම, පේසුනේ යම් පහයිනම් කේලන් නොකීම, මච්චේර විනේ යුත්තන් මසුරු මල දුරු කිරීම, සච්ඡන් සත්‍ය වචනය, කෝදා බිබුම් ක්‍රෝධය දුරු කිරීම, මෛත්‍රී වැඩීම. මෙන්න මේ ගුණාංග පින්නතුනි දිවි ලෝකයට යන පාලමක් විදියට බුදුහාමුදුරු දේශනා කළා. මෙන්න මේ කරුණු දේශනා කළේ පින්නතුනි, මේව කරන්න කරන්න මොකද්ද වෙන්නේ? අපේ ජීවිතයේ යහපත් ක්‍රියාවන් එන්නෙම වැඩි වෙනවා. මෙන්න මේ මඟට යන්නට ප්‍රධාන පදනම උනේ සද්ධර්ම ශ්‍රවණයෙන්. අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබුණු සද්ධර්ම ශ්‍රවණයෙන් අපි ගන්න ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵලෙන් ලැබෙන පළවෙනි ආනිසංසය තමයි අපට කර්මය පිළිබඳව අවබෝධය ඇති වෙනවා. මොකද කර්මය කියලා කියන්නේ? තමන්ගේ හිත මුල් වෙලා කරන කායික, වාචික, මානසික ක්‍රියාවලට තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. තමන් බලන්න තමන්ගේ හිත කොයි මට්ටමේද තියෙන්නේ? රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද කියලා බලන්න. එහෙම ඉන්න අවස්ථාවේ ලස්සන වචන කතා කරන්නත් පුළුවන් වචනේ. හැබැයි ඒක කුසල් නෙවෙයි වෙනද. හැබැයි තමන්ගේ හිත පිරිසිදුව ඇතැමිටගෙන උඩ බලන්නත් පුළුවන්. බුදුදහමේ ප්‍රිය වචනේ කියන්නේ පිනතුනේ ලස්සන වචන වලට නෙවෙයි. බුදුදහමේ කෙනෙකුට බණින එකක් ප්‍රිය වචනයක් පිනතුනේ. බුදුදහමේ අබේ රාජකුමාරී කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා යම් කිසි දෙයක් සත්‍ය නම් අර්ථවත් නම් ඒක අප්‍රිය වුණත් කනට අමහිරි වුණත් කියන්න කියලා. යමක් සත්‍ය නම් ඒක අර්ථවත් නම් හැබැයි සුදුසු කල්ලි ඒක කියන්න ඕනේ ඒක අප්‍රිය වුණත්. ඇයි ඒක බොහෝ දෙනෙකුට යහපතක්? ඒ එක වචනේ නිසා ඇතැම් විට පුද්ගලයාගේ මුළු ජීවිතයම පරිවර්තනය වෙන්න පුළුවන්. පින්නතුනි, මෙන්න මේ සම්මාදිට්ඨිය ලබාගෙන තමන්ගේ නිතරම හිත පිරිසුදුව තියාගන්න තරමට තමන්ගේ කායික, වාචික, මානසික ක්‍රියා නිවැරදි වෙනවා. ඒ නිවැරදි වීමත් එක්කම තමන්ගේ ජීවිතේ වැඩිපුරම හොඳ දේවල් සිද්ධ වෙනවා. අන්නේ සිදුවන දේවල් තමයි පින්නතුනි මංගල සූත්‍රයේ සඳහන් වන්නේ. මාතා පිතූ පට්ඨානං පුත්ත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ඥාතහානං සංඝෝ කතඤ්ඤුතා. මේ තේරුම් ගන්නව පින්නතුන්. පින්නතුනි, මෙන්න මේ ක්‍රියාවන් අපි කරන්නේ ඇයි? එකාතකින් මේ ක්‍රියාවන් කරන්නේ පින්නතුනි තමන්ගේ හිතට පිරිකරක් විදියට. මේවට කියනවා චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියලා. සිත අලංකාර වෙන දේවල් සිතට පිරිකර, සිතට දෙන තෑගි මේවා. අපි අනිත්‍යයට තෑගි දෙනවා, ශරීරයටත් තෑගි දෙනවා. හොඳ ඇඳුම් එහෙම අඳනවා නේද? කොණ්ඩේ පීරනවා, කරාබු එහෙම දානවා, බලලු දානවා. නමුත් හිතට නම් තෑගි දෙනවා අඩුයි අපේනේ. පින්නතුනි, මේ පින්කම් කියලා කියන්නේ මංගල කරුණු කියන්නේ හිතට දක්වන පිරිකර, හිත අලංකාර කරන දේවල්. චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා කියනවා. තමන්ට දවසට වැඩිපුර මතක් වෙනවා තමන් මේ කරන හොඳ දේවල්. සමහර අය කියනවා පින්නතුනි මම ওই හොඳ දේවල් කරනවා නමුත් මම එච්චර හිතන්නේ නැහැ. දුන්න විතරයි මම ඉතින් ආයෙත් පැත්තවත් බලන්නේ නැහැ කියලා. හැබැයි යා තමයි වැඩිපුරම බලන්නේ ඒවා. එහෙම කියන අය. පින්නතුනි බුදුදහමෙහි ඒව ගැනයි බලන්න එපා කියලා නැහැ. ලෞකික කුසලිය තුල පින්නතුනි තමන් කරන පින්කම් නිතර හිතන්නට ඕන. මේව නිකන් ඒව නෙවෙයි පින්නතුනි, මේව භාවනා බවටපත් වෙනවා. ඔබ දානයක් දීලා ඒ දීපු දානයේ දේවල් ඔබ හිතනවා නම් ඒක ඡාගානුසුති භාවනාවක් පින්නතුනි. පරිත්‍යාග සීලීත්වය වැඩිම භාවනාවක් ඒක. ඔබ පංච සීලය රකින්නවා නම් මම ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, මම මේව පෙරදි පහෙන් වැළකීලා මං ඉන්න කෙනෙක්. විටින් විට මම විකාල භෝජන උන් පෙරකලා ඉන්නවා. විටින් විට මම බොහොම මිටි ආසනවලත් මං නිදියනවා, වාඩි වෙනවා. මේ ආදී සිල්පද තමන් රකින්න සිල්පද ගැන පිනතුනි නිතරම හිතන්න ඒක සීලානුසති භාවනාව. ඒ වගේම දිව්‍ය ලෝකයේ පින්කම් කළ ගිහිපු දෙවිවරු ගැන හිතන්න. දාන ආදී පින් දහම් කළා, අම්මලට තාත්තලට උපස්ථාන කළා, අසරණයට පිහිට වෙලා, මෛත්‍රී සහගතව ඉඳලා, දෙවියන් බ්‍රහ්මයන් වශයෙන් ඉන්න අයගේ ගුණ ගැන හිතන්න ඒක දේවතානුසුති භාවනාව. බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මල් පහන් පූජා කරනකොට නිතර හිතන්න. ඔබ කඩේට ගිහිල්ලා බුදුහාඳුර වෙනුවෙන් බුද්ධ පූජාවට ඔබ පහන් ටිකක් ගන්න වෙන්න පුළුවන්. පිරිකරක් ගන්න වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී බුද්ධානුස්සති භාවනා වඩවඩ ඒක කරන්න. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් පිරිකරක් ගන්න වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ගෙදර දානීය වේ සෝදානම් කරන වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේල බලන්න පන්සලට ඔබ දුර ඉඳලා එනවා වෙන්න පුළුවන්. ඒන වෙලාවේදී සංගුණ සිහි කර කර ඉන්න ඒක සංඝානුස්සති භාවනාවක් වෙනවා. ඔබ ධර්මයේ අහපු කරුණු නිතරම ඔබ මෙනෙහි කරන්න. ඔබ යන යන ගමනුත් බණ දහම් අහනවා නේද? මෙතනත් බොහෝ පින්නතුන් ඉන්නවා. දැන් හුරු වෙලා ගමන් බිමන් වලදී වැරටි යනකොට වාහනේ මිදගෙන වාහනේ ධර්මශාලාවක් බවට පත් කරගෙන ඔබ නිතරම බණ දහම් අහන කෙනෙක් බවට පත් වෙනවා. මේක ධම්මානුස්සතිය වඩන තියෙන වෙලාව. බලන්න පින්නතුනි, ටිකෙන් ටික කම්මසගතා සම්මාදිට්ඨියෙන් කලණිමිතුර ආශ්‍රයෙන් අපි පටන් ගත්තු ගමන් මග ටිකෙන් ටික ඉදිරියට යන ආකාරය බලන්න. තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර තමන්ගේ හිත කුසලයේ තුල තියාගන්න උත්සාහ කරනවා. මෙහෙම නිතරම පින්නතුනි දාන ආදී පින් දහම් කරනවා නම් ඒ කලාව පින්කම් ගැන නිතර නිතර හිතනවා නම් එතකොට තමන්ගේ හිතට පීඩා ගෙන දෙන දේවල් තමන්ට හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයේ ලොකු රෝගයක් තියෙන වෙන්න පුළුවන්. ඒ රෝගය තමන්ට සිහි කරන්න පුළුවන්. නමුත් ඒ රෝගය තුලින් තමන් මානසික පීඩාවට පත් වෙන්නේ නැහැ. ඔබ ළඟම ආශ්‍රය කරන කෙනෙක්ගේ අඩුපාඩුවක් හරි යම් කිසි රෝගී තත්ත්වයක් හරි අසාර්ථකත්වයක් හරි ඔබට සිහි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ තුලින් මානසික දුකට පත් වෙන්නේ නැහැ. ඔබ ඊට වඩා නිතරම හිත පිරිසුදු කරගෙන මේ කුසල් එක තමයි තමන් ඉන්නේ. තමන්ගේ ජීවිතයේ හරියට තමන් ගමනක් යනකොට දෙපැත්තේ පාර දෙපැත්තේ තියෙන මල් වගේ හරියට තමන්ගේ ජීවිතය මල් මාලා මතින් ගමන් කරන ජීවිතයක් බවට පත් වෙනවා. තමන්ට හැම මොහොතෙම තමා ලස්සන මල් වත්තක ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ මල් වත්තේ එක එක මල් තියෙන තැන් වල ඔබ යනවා. මල් පාත්ති වලට යනවා ගිහිල්ලා බලනවා නේද? බලලා බලලා හොඳම මල් වත්තක හොඳම මල් පාත්තියක් ළඟ තමයි වැඩිපුරම ඉන්නේ. වැඩිපුර ෆොටෝ ගන්නනේ. එතන වාඩි වෙලා තියෙන මූණත් ලං කරලා බලනවා. අන්න ඒ වගේ තමයි පිනතුනි මේ කම්මසගත සම්මාදිට ඉඳලා ආපු අපි මේ මල් වත්තේ ඉහළම සුවඳවත් ලස්සන මල් තමයි සමත කමඨහනකින් බුද්ධහනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය, ආහාරේ පටිකූල සංඥාව, ධාතු මනසිකාරය, මරණ සතිය, ආනාපාන සති භාවනාව මෙන්න මේ සමත කමඨහන් වලින් පිනතුනි වැඩිපුර හිත තියාගන්න වෙලාව තමයි අර මල් වත්තේ ලස්සනම මල් පාත්ති ළඟින් ඔබ ඉන්න වෙලාව. ඔබ ඇතමිට සාමාන්‍ය ජීවිතයේ මල් වත්තක් හෝ තමන්ගේ ගෙදර ගාඩන් එකේ ළඟ ඉන්න වෙලාවට විතරයි මේ මල් වල සුවඳ ඒ ලස්සන දැනෙන්නේ නේ. නමුත් පිනතුනි මේ ආධ්‍යාත්මික ලෝකේ හැම නැහැ. මේ ආධ්‍යාත්මික ලෝකේ ඔබ කොතන ගියත් ඔබ වාහනේ ගියත් ඔබ බොහොම නරක වචන කතා කරන පිරිසක් මැද හිටියත් ඔබේ කාර්යාලයේ විසම චර්යා තියන අය මැද හිටියත් ගෙදර ඔබ අකමැති අයත් එක්ක හිටියත් ඔබ නිතරම මේ ලස්සන මල් වත්තේ මනසින් මේ මල් වත්ත තුලයි ඔබ ඉන්නේ. මේත් එක්කම පිනතුනි ජීවිතයට වාසි රසක් තමට ලැබෙනවා. මොනවද? නිරෝගී භාවය ලැබෙනවා. දිගහසිරි සම්පත් ලැබෙනවා. වර්ණ සම්පත් ලැබෙනවා. ශරීර ශක්තිය ලැබෙනවා. සැපය දිනු වෙනවා. දෙට්ට ධම වේදනිය වශයෙන්. එතකොට අපි සඳහන් කළේ අපි පින්කම් කරන්නේ එකක් තමයි හිතට අලංකාරයක් වෙන්න, හිතට පිරිකරක් වෙන්න කියලා. හිත ලස්සන කරන්න, හිතට තෑගි දීමක් කියලා. අනිත් පැත්තෙන් පින්නතුනි මේ කම්මසගත සම්මාදිට්ඨිය ඉඳලා අපි අයි මේ හොඳ දේවල් කරන්නේ. මංගල සූත්‍රයේ තියෙන කරුණු විදියට මාතා පිතූ පට්ඨානම් පුත්ත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා මෙන්න මේ වගේ කරුණු කරන්නේ ඇයි? තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ මුණගැහෙන එදිනෙදා මුණගැහෙන අය සමග සාමකාමීව මේ ගනුදෙනුව කරන්න. ඇයි? ඒ අය අමනාප කරගත්තොත් තමන්ගේ මේ ගමනට බාධාවක්. තමන්ගේ ස්වාමි භාර්යාවන් ඉන්නවනම් ඒ හැත්තක ඉතාම සුහඳව වැඩ කටයුතු කරනවා. ස්වාමි පුරුෂයා කැමති දේවල් පුළුවන් මට්ටමින් ඉටු කරනවා. තමන්ගේ ස්වාමි දිහණියක් ඉන්නවනම් එයා කැමති ඇඳුම් පැනඳුම් ආභරණ ඒව හරි දීලා එයාව සතුටු කරනවා. ඒවත් සිංහලවද සූත්‍රයේ දැක්කුවා. නෝන මහත්ය කෙනෙක් කියනවා නම් නෝනට කැමති ඇඳුම් පැනඳුම් ආභරණ ඒවා ගෙනිහලා දෙන්න කියලා. පින්නතුනි මේ හැම දෙයකම මොකද්ද වෙන්නේ? තමන්ගේ මේ දෛනික ජීවිතයේ කටයුතු ටික සාර්ථකව නිර්වුල් කරගන්න මේක උපකාරයක් වෙනවා. එහෙම නොවුනොතින් අපට අපි යන මේ ආධ්‍යාත්මික ගමන් මගට පින්නතුනි ලොකු බාධාවක් වෙනවා. එතකොට අපි ඒකාතකයෙන් පින්කම් කරන්නේ අපේ හිත ලස්සන කරගන්න, අනිත් අතින් තමන්ගේ වටා පිටාව සාමකාමී කරගන්න. අනිත් කාරණිය තමයි අපි මෙහෙම ඉදියට පින්නතුනි කොයි මොහොතේ අපේ ජීවිතය ආයස ඉවර වීමෙන්, කර්ම ඉවර වීමෙන් නැත්නම් හදිසි අනතුරකින් නිවාඩපත් වේද දන්නේ. අද අපි මෙතන වාඩි වෙලා ඉන්න අපි බණ කියන මම හෙට දවසේ පින්නතුනි පෙට්ටියක් මත ඉන්නත් පුළුවන්. දෙපැත්තේ පහන් දෙකක් එහෙම පත්තු කරලා ඔබ හෙට එනකොට මේ ශාලාවෙම තියලා තියනත් පුළුවන්. පින්නතුනි මේ වගේ අස්ථිර ජීවිත තමයි අපි ගත කරන්නේ. අන්න එවැනි ජීවිත තුළ අපට සුරක්ෂිතතාවයක් අවශ්‍යයි. අන්න ඒ සඳහායි බුදුහාමුදුරුවෝ සුගතිගාමී වීමේ මාර්ගයක් දේශනා කළේ. යම් කිසි කෙනෙකුට පුළුවන් අවුරුදු 100ක් ඉතාම සස්ත්‍රීකව ජීවත් වෙන්න. හොඳ අධ්‍යාපනයක් ලැබලා, පහසුකම් ලබාගෙන, ඥාතීන්ගේ ගෞරවය ලබාගෙන අවුරුදු 100ක් අඛණ්ඩව යහට ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ හැටියට පින්නතුනේ ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඇයි පින්නතුනේ අපි අවුරුදු 100ක් ජීවත් වුණත් අපේ ආපු මේ සසර ගමනට සාපේක්ෂව ඒක ලොකු කාලයක් නෙවෙයි පින්නතුනේ. ඒක ලොකු කාලයක් නෙවෙයි. මේක ඉතාම ටික කාලයක්. අපේ සසර හුඟා දිග කාලයක් අපි ආවා. ඉදිරියටත් ඉතාම දිගු කාලයක් අපිට යන්නට තියෙනවා. අන්නේ කාලෙදිම අවුරුදු 100ක් කියලා කියන්නේ සමහර දෙවිවරු දකින පින්නතුනි හරියට කලාමැදිරි එළියක් එකපාරපත් වෙලා නිවන වගේ කියලා. දීර්ඝායස්ක දෙවිවරු මේ මනුස්ස ලෝකයේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණා දකින කොහොමද එකපාර වතුර බිඳුවක් ඇවිල්ලා ඒක නැති වුණා වගේ. විදුලියක් කැටුවා වගේ තමයි මේ මනුස්සය දිහා දකින්නේ. මෙන්න මෙහෙම දැකෝ පිනතුනි එක්තරා දෙවියෙක් දීර්ඝාස්ක දෙවියෙක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා කියනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකි කාමරාගක් පහනාය සතෝ බික්ඛු පරිබජේ කියලා. සත්‍යාවිය ඕමට්ටෝ සැතෙන් පහර ගුලද්දකු මෙන්. ඒ කියන්නේ ගුලක් ඇනිච්ච කෙනෙක් නැත්තම් කොණ්ඩේ ගිනිගත්තු කෙනෙක් හිස ගිනිගත්තු කෙනෙක් අන්න ඒ අනුතරෙන් වැළකෙන්නට උත්සාහ කරනවා නම් ඊටත් වඩා ඉක්මනට තමන්ගේ හිතේ තියෙන කාමරාගය දුරු කරන්න උත්සාහ ගන්න කියලා. කවුද මේ කියන්නේ? දීර්ඝාස්ක දෙවි කෙනෙක් ඇවිල්ලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ දෙවිය දැක්කා මිනිස්යන්ගේ ආයුෂ ඉතාම ටිකයි. ඉතින් ඒ දෙවියන්ට ලොකු සංවේගයක් ඇති වුණා. අනේ මේ මිනිස්සුන්ට සුගතිගාමී වීම මාර්ගය කියන්නේ කියලා. කාමරාග පහනාය සතෝ බිකු පරිභජේ කියලා කියන්නේ මොකද්ද මෙයා? මෙයා කියන්නේ කාමරාගය දුරු කළා, පංච නීවරණ දුරු කළා, ධ්‍යාන ලබල ඉක්මනටම බ්‍රහ්ම ලෝකෙට එන්න කියලා මේ කියන්නේ. මේ දෙවියගේ අදහස ඒක. බුදුරජාණන් වහන්සේගේ ළඟදී මේ සඳහන් කළේ. මේ ඉතහාම ටික කාලයක් ආයුෂ තියෙන මිනිසයන් දැස බලලා කියනවා අනේ ඕක ඉක්මනටම නැති වෙනවා ඉක්මනටම. ඒ කියන්නේ හිසගිනි ගත්තටත් වඩා ඉක්මනට ඒක තිබිදි හරි ඉක්මනට කාමරාගය දුරු කරන්න කියලා. බලන්න කොයි තරම් සංවේගීකින්ද මේක කියන්නේ. මෙහෙම මේ දෙවියා කියනකොට පින්නතුනේ බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුරේක ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි අනුමත කළෙත් නැහැ. බුදුහාඳුරේක තවත් ගැඹුරට දේශනා කළා. මුල් පද ටික කියලා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බිකු පරිභජේ කියලා. අර දෙවියා කාමරාගය දුරු කරන්න කියද්දී පංච නීවරණ දුරු කරන්න කියද්දී බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ? සක්කාය දිට්ඨිය ඒ කියන්නේ මේ නිවන් මාගේ පළවෙනි පියවරට කොහොම හරි පත් වෙන්න කියලා. ඇයි එහෙම දේශනා කළේ? කාමරාගයේ දුරු කළ දිවි ලෝකෙ ගියත් නැවත පල්ලෙහාට එන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨිය දුරු කරොත් නැවත කිසි දවසක අපට පහළ තැනක ඉපදෙන්න වෙන්නේ නැහැ. මෙන්න මේ සුරක්ෂිතභාවය නිසායි දේශනා කළේ. හැබැයි පිනතුන දෙවියන්ගේ ප්‍රකාශයේ බුදුහාඳුරෝ ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. බුදුහාඳුරෝ කියලා කියන්නේ නිතරම වටිනාම දේ ලෝකෙට දේශනා කරන කෙනෙක්. තවත් විටක පිනතුනි දෙවි කෙනෙක් කියලා බුදුහාරුවන් ළඟ දේශනා කරනවා. උපනිහියති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාද සුභාවානි. උපනිහියති ජීවිත මප්පමායෝ නිතරම සත්‍යා මරණය වෙත ළඟා වෙනවා. ජීවිතං අප්පමායෝ ආයුෂ ඉතාම ටිකයි. ජරෝපනීතස්සන සම්තිතානා වයසට ගිය කෙනාට රැකවරණයක් නැහැ. ඒතං භයං මරණේ පෙක්ඛමානෝ මෙන්න මේ මරණය පිළිබඳව බිය තියෙන කෙනා පුඤ්ඤානි කෛරාද සුභාවානි. සැපගෙන දෙන තින්දහම් කරන්න කියලා කවුද මේ සඳහන් කරන්නේ? දෙවියෙක් බුදුහාමුදුරන් ළඟට එවිල මේ සඳහන් කරලා. මෙහෙම සඳහන් කරනකොට බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? අර දෙවියා තින්දහම් සැපගෙන දෙන තින්දහම් රැස් කරන්න කියද්දී බුදුහාමුදුරුවෝ මොකද සඳහන් කරන්නේ? අර මුල් පද දෙක හැම කියලා උපනීහෙති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සම්පජේ සම්තිතේකෝ. ලෝකයේ තියෙන ඇල්ම දුරු කරන්න. ඒ කියන්නේ සංඛය දිටේ දුරු කරන්න කියන එකම තමයි වෙනත් විදිහින් කියන්නේ. ලෝකය කියන්නේ මොකද්ද? තමන්ගේ මේ ආධ්‍යාත්මික ලෝකය. පින්නොත් මෙන්න මේ වගේ තැන් දැකලා සමහර අය මොකද කියන්නේ? බුදුහාඳුරෝ පින් කරන්න කියලා නැහැ. බුදුහාඳුරෝ නිවන් දකින්න විතරයි කියලා තියෙන කියලා. බොහොම ඉක්මන් යනවා කියන්නේ. නමුත් පින්නොත් එහෙම අපි කියන්නේ ඉක්මන් වෙන්න ඕනේ නැහැ. මේ ගාථා දෙක පිනතුනේ මේ උපනීයති සූත්‍රයේ තියෙන මේ ගාථා දෙකෙන් පළවෙනි ගාථා මේ දෙවිය සඳහන් කරනවනේ. ඔබ විශ්වාස කරනවද පිනතුනේ? මේ වගේම සිද්ධියක් ත්‍රිපිටකයේ තවත් වෙනක මේ උපනීයති සූත්‍රයේ සංයුත්තනිකායේ දේවතා සංයුත්තේහි අංගුත්තර නිකායේ තිකනිපාත දුකනිපාතයේ තැනක සඳහන් වෙනවා. එක්තරා මිනිස්යෝ දෙන්නේ වයස අවුරුදු 120ක් වෙන මිනිස්යෝ දෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙනනවා. ඇවිල්ලා බුදුහාඳුරට කියනවා, ස්වාමීන් වහන්සේ අපි දැන් වාක් වයසයි. අපට යහපත පිණිස හේතු වන ධර්මයක් දේශනා කරන්න කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාන සඳහන් කරනවා කායික වාචික සංවරයෙන් සිල්වත්ව හැකිතාක් දුරට පින්කම් කරන්න කියලා. කියලා අර දෙවියා කියපු පළවෙනි ගාථාව තමයි එතින් දේශනා කරන්නේ. එතෙන්දී අර දෙවෙනි ගාථා දැන් මෙතෙන්දී බුදුහාරු කියන දෙවෙනි ගාථාව එතෙන්දී දේශනා කළේ නැහැ. බොහෝ විට පින්නතුනේ අර වයසක බ්‍රාහ්මණියම තමයි දැන් මේ දෙවි කෙනෙක් ඉදිරියේ මේ ඇවිල්ලා ඉන්නේ, වෙන කෙනෙක් නෙවෙයි. අර බුදුහාඳුරන්ගෙන් එදා අසා දැනගත්තු ගාථාවම තමයි දැන් මේ බුදුහාඳුර ප්‍රශංසා කරයි කියලා බුදුහාර ළඟ විලේකම දැන් කියනවා. දැන් කියන මට දැන් බුදුහාඳුර ඒක අනුමත කළේ නැහැ. ඇයි? එදා බුදුහාඳුරම දේශනා කරපු ගාථාව අද දැන් ඔහු ඇවිල්ලා නැවත බුදුහාඳුරන්ගේ අභියස කියනකොට බුදුහාඳුර ඒක අනුමත කළේ නැහැ. ඇයි? ඕ දැන් එදා ඔහුට අවශ්‍යතාවයේ තිබුණේ සුගතිගාමී වෙන්න. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් එදා ගාථා දෙකම කියන්න තිබ්බ නේද කියලා. බුදුහාඳුර පින්නතුනි මහා කරුණාවන්ත වගේ මහා ප්‍රඥාවන්තයි. උන්වහන්සේට එදා තේරෙන්නේ නැති ඔහුට අර ගැඹුරු ධම තේරුම් ගන්න පුළුවන් මට්ටමක නෙවෙයි. සමහර අවුරුදු 120 යට නිවන් මඟ කියපු අවස්ථා තියෙනවා. රාධාහාමුදුරන්ට සෝනා මෙහෙණි අවුරුදු 120 දරහත් වෙච්ච අය. නමුත් මේ දෙදෙනා අවුරුදු 120 වුණාට ඔවුන්ට නිවන් මඟ දේශනා කළේ නැහැ. ඔවුන්ට එදා දේශනා කළේ සුගතිගාමි මාර්ගයේ විතරයි. හැබැයි ඒ සුගතිගාමීත්වයේ ලැබපු කෙනා දැන් බුදුහාමුදුරු ළඟට එනකොට බුදුහාමුදුරු ළඟට විමුක්ති මාර්ගය, නිවන් මාර්ග, මෝක්ෂ මාර්ගය දේශනා කරා. මෙන්න මේ වගේ පින්නතුනි බුදුදහමේ අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා, මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. මා මඤ්ඤේත පුඤ්ඤස්ස, නමන්තං ආගමිස්සති. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති දිහිරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචින. පිනට බය වෙන්න එපා. පිනට නිග්‍රහ කරන්න එපා. පින තමාවෙත එන්නේ නැහැ කියලා අවමන් කරන්න එපා. නුවණැති කෙනා ටිකෙන් ටික නමුත් පින් දහම් කරනවා. හරියට වතුර බිඳ බිඳ එකතු වෙලා මහා පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනා වගේ මෙයා තෙනෙන් පෝසත් වෙනවා කියලා. අන්න ඒ වගේ පිනෙන් පෝසත් වෙච්ච කෙනාට ලොකු ශක්තියක් ජීවිතේ ලැබෙනවා. ලෝණ ඵල කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලුණු කැටයක් අරගෙන ඊටම සුළු වතුර කෝප්පයක දිය වෙන හරින් ඒකේ ලුණු රසය දැනෙනවා. ඒ වගේම ලුණු කැටයක් අරගෙන ගංගාවක ගංගානම් ගඟේ දාලා දිය වෙන හරින් එතකොට ලුණු රසය නැහැ. අන්න ඒ වගේ තමයි සමහර අය ඉන්නව පින්නතුනි ජීවිතේහි හරියට අර කෝප්පෙට දාපු ලුණු කැටේ වගේ. ඇයි ඒ? සමහර අයගේ පින ඊටම පොඩ්ඩයි. සසර ඇතැමිට පින් කරපු කෙනෙක් නමුත් ඒ පින හුවා ගෙවිලා අන්තිම මොහොතේ දැන් මේ ඉන්නේ. එයා ඇතැමිට පොඩි අකුසලයක් කරත් ඒ අකුසලේ නිසාම එයා දුගතිගාමී වෙන්න පුළුවන්. තවත් සමහර අය ඉන්නවා ඒ අය අර ගංගානම් ගඟ වගේ සසරත් හුඟක් පින් දහම් කළ මේ ජීවිතයේ හුඟක් පිනින් පෝසත් අය ඒ අය කරන සමහර කර්ම වලින් ඒ අයට ඒක දැනෙන්නේවත් නැහැ. සමහර කුඩා අකුසල් වලින් එය දුගතියට යන්නේ අර ගංගාවක් වගේ ඒ ඇගේ පින ශක්තිමත්. අන්න ඒ නිසා බුදුහාඳුර අපට නිතරම දේශනා කළේ නිතරම ගංගාවක් වගේ ඉන්න. ජීවිතේ පොඩි පොඩි අකුසල් යන්න පුළුවන්. හැබැයි ආනන්තර කර්ම නොවෙන්නට ඕන. ආනන්තර කර්ම වලින් තමයි වැළකෙල හිටියනම් අපි කවුරුත් ඒ වගේ වැළකෙලින් අය. ඒකෙන් අපට හුඟක් සතුට වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් කරුණු කර්ම බොහොමයක් අපට විශේෂයෙන් පංචශීලයේ ආරක්ෂා කිරීම, සංඝසතු දානමේ පින්කම් වල සහභාගී වීම, විහෙර විහාරස්ථාන හදනයට උදව් කිරීම, විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. මෙන්න මේව ඉහෙළම කුසල් විදිහට සලකනවා. පංචශීලයත්, මෛත්‍රියත්, සංඝසතු දානයත්, සංඝසතු කොට පූජා කරන විහාරස්ථානත් කියන මෙන්න මේ දේවල්ට කරන ඍජු කැපවීම තමන්ට ලොකු කුසලයක් ශක්තියක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ කුසලයේ තුල අපි ඉතාම ශක්තිමත් වෙන්නට ඕන. කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අපි දුගතිගාමී නොවන විදියට මෙන්න මේ සුරක්ෂිත භාවය අපේ ජීවිතය තුල තියෙන්නට ඕන. මේ සුරක්ෂිත භාවයත් එක්ක අපට ලැබෙන තවත් මානසික වෙනසක් තමයි තමාට දවසනේ වැඩිපුර වාර ගානයක් බුදුහාමුදුරෝ ධර්මයේ සංගරත්නය සිහිපත් වෙන ස්වභාවය බවට පත් වෙනවා. මෙන්න මේකත් අපේ සුගතිගාමී වෙන්න සුදුසුකම තියෙනවා කියන එකට තියෙන සාධකයක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාර උප්පත්ති කියන සූත්‍රයක් තියෙනවා. සංඛාර උප්පත්ති සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සෘතුවත් භාවයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව සීලය ධර්මඥානය දන් දීම ප්‍රඥාව මෙන්න මේ කරුණු වලින් ඉහළටම ගිහිලා යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ තැනැත්තාට පුළුවන් ඊළඟ ආත්ම භාවයේහි තමා මනුස්ස ලෝකේ ඉපදෙන්න කැමතිනම් එයාට මනුස්ස ලෝකේ ඉපදීම තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකෙට එන එක විතරක් නෙවෙයි එයාට ඕන නම් මනුස්ස ලෝකෙ කොයි කුලයේද ඉපදෙන්නේ කොයි රටේද ඉපදෙන්නේ කියන එකත් තීරණය කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කළා නේනේ. බුදුහාඳුර මේව ඉහෙලටම දිනු කරගෙන හිටියේ උන්වහන්සේ ඉපදෙන කාලය ඉපදෙන රටේ ප්‍රොවින්ස් එක ස්ටේට් එක කුලය මව මේ පහම තීරණය කළ තමයි උන්වහන්සේ මේ ලෝකෙ පහළවෙන්නේ. ඉතින් අපට එච්චරම බැරි වුණත් අඩුම ගානේ මනුස්ස ලෝකයේ තමයි ඉපදෙන ප්‍රදේශය තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. තමන්ගේ කුලය තීරණය කරන්න පුළුවන්. කොයි කුලයකද තමන් ඉපදෙන්නේ කියන එකත් තමන්ට තීරණය කරන්න පුළුවන්. හැබැයි නිකන්න තීරණය කරන්න බෑ. තමා මේ වගේ හැකි තාක් දුරට ඉහළට ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය, පරිත්‍යාග සීලීත්වය, ඒ වගේම ප්‍රඥාව කියන මේ කරුණ දිනු කළ තියෙනට ඕන. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. එයා කැමති නම් එයාට චාතුර්මහරජිකය, තවතින්සය, යාමයේ, තුසිතයේ, නිමාරතයේ, පරිණිමිත වස්වාතිය කියන මෙන්න මේ දිව්‍ය ලෝක හයෙන් කැමති දිව්‍ය ලෝකයට යන්න තීරණය කරන්න පුළුවන් උඩ. ඒ විතරක් නෙවෙයි. එයා බ්‍රහ්ම ලෝකවල සහස්සී ලෝක ධාතු, දිසහස්සී ලෝක ධාතු, චතුසහස්සී, පංචසහස්සී, දසසහස්සී, සසසහස්සී ආදී වශයෙන් එක එක බ්‍රහ්ම තල තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාභ, අපමානාභ, ආවස්සර මේ ආදී වශයෙන් පරිත සුභ, අපමාන සුභ, සුභකින්න, වේහප්පලාව, අසංසත්‍ය, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකණිටා. රූපාචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේ 16න් කැමති එකක් තමයි තීරණය කරන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක තලයට එනකොට තමයි ධ්‍යාන මට්ටමේ තින්නට ඕන. ඒ විතරක් නෙවෙයි. තවත් ඉහළට දිනු කළෝ නම් අරූපාචර බ්‍රහ්ම තලයේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා අරූපාචර බඹතල හතරක් තියෙනවා. ඒ තැනකටුණා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනනම් ප්‍රඥාව ඉහළටම දිනු කළා මේ ආත්ම භාවයම ඕනනම් සසර ගමන නිමාටපත් කරන්නත් පුළුවන් කියලා දේශනා කළා. පින්නතුනි සංඛාර උප්පති සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාරණා මෙන්න මේ විදිහට පින්නතුනි මේ ධම්මගේ තමන්ට ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන් කම්මසකතා සම්මාදීට ඉඳලා තමන්ට මනුස්ස ලෝකයේ මනුසාත්ම භාවයක් කරගන්නත් ඒ මිනිස් ජීවිතයේම දිව්‍ය ලෝකයක් කරගන්නටත් මිනිස් ජීවිතය ගත කරද්දීම ඕනනම් බ්‍රහ්මයෙක් වගේ බ්‍රහ්ම ජීවිතයක් ගත කරන්නටත් ඒක නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික සතුට ලැබෙනකොට පිනතුණි මෙයාගේ ජීවිතයේ තවත් පරිවර්තනයක් වෙනවා. මොකද ඒ තමයි එයා ළඟින් ආශ්‍රය කරන අයටත් මේ ධහම පුළුවන් තරම් කියලා දෙන උත්සාහ කරනවා. ඇයි ඔහුට සාන්දෘෂ්ටික වශයෙන් මේ ධහමේ ආනිසංස ලැබෙනකොට විශේෂයෙන්ම සිල්වත් වීමෙන් සහ සමත භාවනා කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය ලැබෙනකොට පිනතුණි ඔබට ලස්සන ඇඳුමක්, ලස්සන බඩුවක්, හොඳ කෑමක්, රසවත් කෑමක් ලැබුණ ගම මොකද මතක් වෙන්නේ? ඔබේ ගෙදරින කෙනා මතක් වෙන්නේ, දරුවා මතක් වෙන්නේ නේ? එතැන් පිට පන්සලට ආවත් හොඳ රසවත් කෑමක් දැක්කොත් තුට්ටක් හරි ගෙදර කෙනාත් මතක් වෙනවා නේ? පින්නතුනි අන්නේ වගේම තමයි මේ ධර්මයේ සාන්දෘෂ්ටික භාව ලැබෙනකොටම තමන්ගේ ඊටාම ළඟින් ඉන්න යහළුවන් මිතුරන් ඥාතීන් විශේෂයෙන් තමන්ගේ දරුවන් මතක් වෙනවා. හැබැයි ඊයගේ ළඟ එක සුදුසුකමක් තියෙනවද මොකද්ද? ඕ බොහොම හොඳ සුවච බව ඒ අය අපි කියන දේ අහුන්カン දෙන සූදානම් වෙන්න ඕන. ඊයගේ ළඟ මොන වරද තිබුණත් ගැටලුවක් නැහැ. ඒ වැරදි සියල්ලම එක මොහොතින් හදා ගන්න පුළුවන් එයා කියන දේ අහන සූදානම් නම්. ඊයගේ තැමෙන වෙනද ගුණ දහම් තිබ්බත් එයා කියන දෙයක් අහන සෝදානක් නැත්නම් සමහර අය බොහොම මාන්නකාරයෙන් ඉන්නෝනේ. අපිට ඔය බණ ඕන්නේ. අපි දන්නවා, අපි ප්‍රැක්ටිස් කරනවා, මම කිසි වරදක් කරන්නේ නැහැ හැම කෙලින්නව නෙමෙයි. එයා හොඳයි. ඉතින් එයාට සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ගමන් මගේ දුර ගමනක් එයාට යන්නට බෑ. ඒ නිසා පින්වත්නි ඔබට විශේෂයෙන්ම මේ ධර්මයේ ආනිසංස ලැබෙනකොට ඔබේ අභ්‍යන්තර ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා. සතුට ඉල්පිලා යනවා. ඔබේ ළඟම ඥාතීන් විතරක් නෙවෙයි පින්වත්නි ඉන්දියාවේ හිටිය අශෝක රජතුමා සෙල්ලිපිවල ලියනවා මොකද්ද? මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා කියනවා. ඇයි? හතුරේ කුණත් පිනුතින බණ ඇහුවොත් ඔහු අමනාප වෙන්න පුළුවන්. නමුත් ඔහු අසත්පුරුෂයෙක් වෙන්නේ ඔහු බරපතල හානියක් කමඬ කරන්නේ නැහැ. මෙන්න මේක ලොකු සුරක්ෂිතතාවයක්. තමන්ගේ ගෙදර සේවකයෙක් කියනෝ නම් පින්නතුනි ඒ සේවකයාටත් හොඳටම බනහන දෙන්න. බනහන අවස්ථාවක් ලැබුණොත් ඒක කොහොම හරි යාට ලබා දෙන්න. එයා වහන හැම බන පදයකින්ම එයා කීකරු හොඳ සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා. සමහර අය කියනවා බන හොඩ වැඩන්නේ එයා වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් පින්නතුනි යම් කිසි ප්‍රමාණයකින් හරි එයා ජීවිතේ වෙනස් වෙනවා. එහෙම නොවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කුසලයක් එක්ක තමයි ඉදිරියට යද්දී මෙන්න මේ වගේ පරිවර්තන ටිකක් ජීවිතේ වෙනවා. මොකද වෙන්නේ? එක හතකින් සමානිතරම හිතට පිරිකරක් විදියට, හිතට අලංකාරයක් විදියට හිත ලස්සන කරගෙන ඉන්නවා. අනිත් අතින් එදෙනදා ජීවිතයේ ගැටලු ඇති වෙන දේවල් ටික හැකිතා තමා පාලනය කරලා තියාගන්නවා. අනිත් අතින් තමන්ගේ ළඟම ඥාතින්ට මේ දහම දෙනවා. තවත් පැත්තකින් තමා කොයි මොහොතේ කොයි තරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතිගාමී නොවන විදියට ඉතාම ශක්තිමත් සුරක්ෂිත රැකවරණයක් තමන්ගේ ජීවිතයට දාලා තියාගන්න. පින්නොතින අපි හිතනවා බොහෝ විට බොහොම සාමකාමී දෙයක් අපි මේ ඇයි කියලා. නමුත් එහෙම නොවෙන්න පුළුවන්. ඊටාම සංකීර්ණ ගැටලු සහගත අවස්ථාවකදී අපි මේ යන්න පුළුවන්. ඇතැමිට බෝ වෙන රෝගයක් හැදලින් දෙද්දී අනිත් කෙනෙක් විසින් අපිව ජීවිතේ නැති කරන්නවත් පුළුවන්. තමයි සමහර විට අපි නොකරපු වරදකට වරදකරුවෙක් වෙලා අපි මරණයට ලං වෙන්න පුළුවන්. අපේ කුමන කර්ම අතීතය අප කර්ම තියෙද කියලා අපි දන්නේ නැහැ. අපි මේ ජීවිතේ හොඳ වෙන්න පුළුවන්. නමුත් අතීතයේ කොයිතරම් කර්ම අපේ ජීවිතේ තියෙද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා පින්තුනේ හැම මොහොතෙම තමන්ගේ ජීවිතේට කුමන හෝ අභියෝගයක් එයි කියලා තමා කලින්ම දැනගෙන තියෙනට ඕන. ඒ වාවට පස්සේ කියන්න එපා මං තුන් හිතකින්වත් මේව හිතුවේ නැහැ. මං මෙච්චර හොඳට හිටියේ. මං මෙච්චර ලෙඩනොට සැලකුවා කියලා ඔබ කියන්නේ ඔබට ලෙඩක් හැදිච්ච ගමන්. ඕන වෙලාවක පින්තුනේ මේ ශරීර ලෙඩ දුක්පත් වෙන්න පුළුවන්. විවිධ හේතු මත එක හේතුවක් නෙවෙයි. කම්ම විපාකජ ආබාධා කියන එකක් විතරයි. හේතු රාශියක් ගිරමන්ද සූත්‍රෙ දක්වනවා. විවිධ විදිහේ හේතු මත ලෙඩ රෝගවලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි රකින දහමෙන් අපට ලැබෙන රැකවරණය ශරීරයටත් යම් ප්‍රමාණකින් ලැබෙනවා. නමුත් ඉහළම රැකවරණය තමයි මොකද්ද? තමන්ගේ මනසට හිතට ලැබෙන රැකවරණය. හිතට පීඩාවක් නොවන විදියටත් මරණයෙන් පස්සේ දුගතියට නොයන විදියටත් ස්ථාවර රැකවරණයක් මේ දහම තුලින් අපට ලැබෙනවා. ඕන වෙලාවක මෙහෙ වීසා එක්ස්පයර් වෙනකොටම ඊළඟ වීසා එක තමයි නිතරම සූදානම් කරගෙන ඉන්නේ. පින්නොතින් මෙහෙම ඉන්න කෙනා මෙතන අත්හරිනකොට කලබල වෙන්නේ නැහැ, දුකටපත් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක මේ ටික අත්හැරලා කුරුල්ලෙක් වගේ නිදහස යන්න පුළුවන් විදියට තමයි කාරියතුලින් සූදානම් කරගෙන. තමා පක්ෂියෙක් වගේ කුරුල්ලෙක් වගේ ඕනම වෙලාවක අහම් වශයෙන් තමන් සන්තක දේවල් තමන්ගේ දරුවන්ට හරි අත්හරින්න පුළුවන් මානසිකත්වයේ නිතරම හිත හදාගෙන ඉන්න. මේක පිනොතුනේ ලොකු මානසික සුවයක් ඇති වෙන දෙයක්, තමන්ගේ සසරට ලොකු රැකවරණයක් බවට පත් වෙනවා. පිනොතුනේ මෙන්න මේ මට්ටමේදී සඳහන් කරේ බුදුහාමුදුරෝ කම්මසකතා සම්මාදීටි තුලින්දලා තමන්ගේ වටේ ලස්සන කරගන්න එක. හැබැයි තාම සසර ගමනේ තමන් ඉන්න කෙනින් ධර්මයෙන් සඳහන් වෙනවා අත්තිබික්කවේ කම්මං සුක්ඛං සුඛ විපාකං කියලා. සුදු විපාක ගැන දෙන සුදු කර්ම හැටියටයි මේව දේශනා කළේ. නමුත් සුදු කර්ම වුණත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පුඤ්ඤාවි සංඛාරය ආනෙන්ජාවි සංඛාර මේ දෙකම වෙන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය අවිද්‍යාව තුලින්දනේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ තමන් ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, මේ ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් තමන් ලබනවා නම්, ඒ අත්දැකීම තමන් ලබන්න කලිනුත් තිබ්බා, තමන් අත්දැකීම ලැබුණට පස්සේ ඉතුරු වෙනවා කියන කාරණය. එහෙමත් නැත්නම් තමා ඇසෙන් දකින රූපය පේන්නේ තමන්ට බාහිර රූපය නියම විදිහටමයි පේන්නේ. ඒ පේන අත්දැකීම ඕනම කෙනෙකුට ඒ විදියටම ලබන්න පුළුවන් කියන කාරණේ. නමුත් පින්වතුනි මේ දෙකම පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව නිවරදියව නෙවෙයි. අන්න ඒ අවිද්‍යාව දුරු කළා ඉහළම ප්‍රඥාවට යන මාවත තමයි බුදුහාමුදුරෝ දෙවනි පියවරේදී දේශනා කරන්නේ. ඊට කලින් තවත් කාරණයක් පින්වතුනි වැදගත්ම කාරණය. අපි කියුවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා ආස්රව සහිත වූ පිනට බර වූ උපදි සම්පත් ගැන දෙන කම්මස්සකතා සම්මාදීටි අපි මේ සාකච්ඡා කළේ. මෙතෙන්දි වැදගත් පදයක් තියෙනවා පුඤ්ඤ භාගියා කියලා. සම්මාදීටි එක කොටසක් තමයි පින කියලා කියන්නේ. බොහෝ විට අපට තියෙන ප්‍රශ්නයක් තමයි කුසලියත් පිනත් එකද දෙකද කියන ප්‍රශ්නය. කුසලියත් පිනත් කියන්නේ එකද දෙකද? කුසලියත් පිනත් කියන්නේ එකද දෙකද? පින්නතුනි මේකට ඔව් නෑ කියන ඒවගෙන් උත්තර දෙන්න බෑ. හැම පිනක්ම කුසල මූලයකින් හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. එතකොට පිනත් කුසලියත් කියන දෙකම එකක් කිව්වත් ඒ පිළිතුර නිවැරදි නෑ, දෙකක් කිව්වත් නිවැරදි නෑ. හැම පිනක්ම කුසලයක්. ඒ කියන්නේ ලෞකික කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ. ඇයි? පින් නොවන කුසලුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ලෝකෝත්තර කුසලය. අන්නේ කුසලයේ තමයි බුදුදහමේ සඳහන් කරන්නේ අත්ති වික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මඛය සම්මතදී. ඔන්න මෙතන ඉඳන් තමයි පින්නතුනි බුදුදහමේ ගමන් මඟ වෙනස් වෙන්නේ. මොකද්ද ගමන් මඟ? මෙතෙන්ට එනකන් තමයි අපි කියන්නේ පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දැල් වෙන්නේ එකම පහනයි කියලා. මෙතෙන්ට එනකන් එක පහන තමයි මේ මන් සංධියට එනකන්. හැබැයි මේ සංධියෙන් මේ ජන්සන් එකෙන් මාරු වෙනකොට බුදුදහමේ පහන වෙනස් පහනක් බවට පත් වෙනවා. මොකද්ද ඒ පහන? ඒ තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපෙමින සිල්වන්ත වෙන්න ඕන කියන කාරණය. මොකද දෘෂ්ටිය කියලා කියන්නේ එකක් ඇත කියන අන්තය. ශාස්ත්‍ර දෘෂ්ටිය එටනලිසම් කියන එක. අනිත් එක උච්ඡේද දෘෂ්ටිය නැත කියන එක නිහිලිසම් කියන එක. පින්නතුනි මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන එකම දර්ශනයයි බුදුදහමේ තියෙන්නේ. එකම දර්ශනයෙන් පටිච්චසමුප්පාදයෙන් ආර්ය න්‍යායෙන් ඉදම් පච්චතාවෙන් හේතුඵල දහමෙන් අනිත්‍ය පිළිබඳව දහමෙන් මේ ඇත නැත අන්ත දෙකම දුර වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වය නිරෝධය දකින කෙනා දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන්නට ඕන මේ දර්ශනය මොකද්ද? අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති කියන කාරණය. මේ ස්කන්ධ දෙක තියෙනකොට මේක තියෙනවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති, පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් පින්නතුනි ටිකෙන් ටික තමන් දැන් ඉදිරියට යනවා. අර සාමාන්‍ය කම්මසකතා සම්මාදිටියෙන් පටන් අරගත්තු මේකේ නා ටිකෙන් ටික වේගය වැඩි කරමින් දැන් මේ ඉදිරියට යන්නේ. සාමාන්‍ය සර්වස් ස්ට්‍රීට් එකක ඉඳලා ඇවිල්ලා දැන් ෆ්‍රී වේ එකට දැන් දානවා, මර්ජ් වෙනවා. දැන් මර්ජ් වෙන්නේ නිකන් නෙවෙයි, වේගය 40 50 60ට 70 විතර කළම තමයි ෆ්‍රී වේ එකට දාන්නේ. කොහොමද දාන්නේ? දානෙ නිකන් නෙවෙයි, එක පැත්තකින් ලෞකික සම්මාදිටිය තුල ඉන්න අයගෙන් තමයි ඉදිරියටම යනවා. සමතේ කරා ඉදිරියටම ගිහිල්ලා මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක අර යන අයගේ මට්ටමටම තමා මර්ජ් වෙලා යනවා. කොහොමද යන්නේ? තමන්ගේ ළඟ එන්නම ගුණධම් දිනු වෙලා සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. ඔහු ඊටාම පැහැදිලි කරගන්නෝ තමා යා යුතු ගමන් මඟ පිළිබඳව. මෙතෙන්දි සම්මාදිට්ඨිය සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. ඔහු එක පැත්තකින් ලෝකයේ තුල නොගෙටි තමා කරන රැකිරක්ෂාදීෙන් තමන්ගේ ඉන්න ගෙදර ඉඳන් සමාජය තුල හැමතැනම ගැටලු අඩු කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ජීවිතයත් උපරිම ලෙස සාර්ථක කරගන ගමන් ඔහු මේ මහා ප්‍රවාහයට, ආර්ය උතුමන්ගේ ප්‍රවාහයට, නැත්තම් ප්‍රීවේකේ යන අයගේ ගෲප් එකකට තමා දැන් ඇතුළු වෙන්නේ. ඒ ඇතුළු වෙන ගමනේදී පින්නතුනි ශ්‍රද්ධාව ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. දුක්ඛෝපනීසා සද්ධා කියන කාරණය. ශ්‍රද්ධාව බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ එහෙම නැත්නම් තථාගතස්ස බෝධින් සද්ධාති කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පරිපූර්ණ විශ්වාසයකින් දැන් මේ යන්නේ. තමා සුතමෙන් අහලා දැනගත්තත් තමා ප්‍රත්‍යක්ෂ ඥානයක් විදියටම දැඩිසේ මේක විශ්වාස කරනවා මේ අවස්ථාවේදී. දුක ඇතිවන්නේ කොහොමද? ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය වලට හඩගත්තු මේ දේවල් නිත්‍ය සපාත්ම සංගත්තොත් තමන්ට මේ සංසාර චක්‍රයේ දුක් විඳින වෙනවා. බාහිර රූපය තුල හිත බැසගෙන රූප වෙනස් වෙනකොට තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා කියලා දැනගෙන ඒ තැනැත්තා මුලින් රූපේ නිදහස් වුණා, සමතේ තුලට ඇවිල්ලා. සාමාන්‍ය කාම ලෝකයේදී සතර පාය, මනුස්ස ලෝකයේ, දිවි ලෝක මේ ස්ථානවලදී රූපය තුලයි සත්‍ය බැසගෙන ඉන්නේ. රූපේ දිහා බලාගෙන වැඩ කරන්නේ. සැප දුක ලැබෙන්නේ තමන්ගේ රූපයට අනුව. රූපය හොඳට තියෙනකොට සතුට වෙනවා, ඔයා හරිය හොඳයි දැන්, හරියම කීකරුයි දැන්. රූපේ වෙනස් වෙනකොට මං හිතුවේ නෑ ඔයා ඔයගේ දේවල් කරයි කියලා, ඊට පස්සේ බනිනවා. සම්පූර්ණම රූපය තුල තමයි විශ්වාසය තියාගෙන ඉන්නේ. නමුත් සමතේට එනකොට ඒ රූපය තුලින් හිත මිදවාගෙන තමන්ගේ චිත්ත චෛතසික පිළිබඳව විශ්වාසය තියාගත්තා. සද්ධා ආදී චෛතසික ධර්ම දිනු කරගෙන, සතිය ආදී චෛතසික ධර්ම දිනු කරගෙන, චෛතසික පැත්තේ හොඳ චෛතසික, පුඤ්ඤාදි සංඛාර, ආනින්ජාවි සංඛාර කියන පැත්ත වැඩි දිනු කරගත්තා. සමතේ පැත්තේදී රූපේ නිදහස් වෙලා, ඒ කියන්නේ ධානය මට්ටම හිත ගත්තා. නමුත් ඒකත් නෙවෙයි සැබෑ රැකවරණය කියලා දැනගෙන චිත්ත චෛතසික වලුනුත් නිදහස් වෙන තමයි ඊළඟ පියවර දැන් මේ ආරම්භ කළේ. දුක පිළිබඳ අවබෝධයත් එක්ක දැන් මේ ෆ්‍රී වේ එකට සමන් දාන වෙලාවේදී මෙතෙන් දියොහු මොකද කරන්නේ? මොහු මේ චිත්ත චෛතසික වලුනුත් මිදෙන්නට ඔව් ප්‍රඥාව තුළ හිත තියෙනවා. මුලදී පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර වලට හිත තියලා රූපයෙන් මිදුණා. දැන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවට හිත තියලා මේ චිත්ත චෛතසිකිනුත් මිදහස් නැ මේ යන්නේ. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් සිතනක නාමයත් රූපයත් නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන මෙන්න මේ ගමන් මගට දැන් මේ කෙනා පිවිසෙනවා. කොහොමද පිවිසෙන්නේ? ඔව් දකින්න ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ පින්නතුනි අපේ ඇස් කන් ආසාදීන්ද්‍රිය වලට මුලින්ම අත්දැකීමක් ලැබෙනවා. ඒක අතීත කර්ම විදියට ලැබෙන ස්කන්ධ පංචකයක්. ඒක ඊටාම ශනිකයි. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන දේ ගැන අසති අමනසිකාරෙන් හිටියොතින්, අසති අසම්පජඤ්ඤයෙන් හිටියොතින් ඒ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙලා රූපය තුල හෝ චිත්ත චෛතසික වල බැසගෙන තමා දුකට පත් වෙනවා. අඥාන චර්යාවකට යනවා. විඥාන චර්යාවක අඥාන චර්යාවකට ගිහිල්ලා අවිද්‍යාව නිසා දුක් විඳින වෙනවා. අන්නේ ස්කන්ධ පංචකය හරියට සිහියෙන් නුවණින් හිටියොත් ලෝකයේ පැත්තට යන්නේ නැහැ. ලෝකෙ නිදහස් වෙනවා. ඥාන චර්යාවට ගිහිල්ලා කර්මශය කරන මට්ටමට යනවා. මෙන්න මේ ගමන් මග දෙකෙන් කොයි පැත්තට යනවාද කියන එක දැන් තමා තීරණය කළ තියෙන්නේ. එතකොට මුලින් ඇතිවන ස්කන්ධ පංචකය කියන්නේ අතීතයේ තමන්ට ලැබී කරපු තමන්ට තිබුණු අවිද්‍යා, කර්ම, සංස්කාර, තෘෂ්ණා මේ ආදී උපාදානාදී මේ අතීත හේතු නිසා වර්තමානයේ ලැබෙන විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා කියන ටික තමයි මේ විඥාන චර්යා කියලා මේ ස්කන්ධ පංචකයේ මුල් මැදකීම. ඒක අතීත කර්මයට ලැබෙන විපාකයක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාව. අන්නේ මුලින්ම ලැබෙන අත්දැකීම ගැන සිහියෙන් නොහිටියොත් ඊළඟට හටගන්නා වූ අත්දැකීමට යනකොට අපි ඒක තමන්ගේ කරගෙන ඒක තුලින් දුක් සැප විඳිනවා. ලෝකය තුල අපි ඉන්නවා. එතකොට දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? ඒ අතීත අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන මේ ආදී හේතු තුලින් ලැබිච්ච උපේක්ෂා සාගත වූ ස්කන්ධ පංචකය නැවත අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී සමග මිශ්‍ර කර නොගෙන ඒවා එතනම නිරුද්ධ වෙන විදියට දකින දර්ශනයක් උකට ඇති වෙනවා. මොකක්ද ඒ දර්ශනය? ඒ දර්ශනය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බලන විදිය. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, නැත්නම් නාම රූප විඥාන ආදී වශයෙන් කියන මෙන්න මේ අපේ ජීවිතයේ මූලික සැකැස්ම පිළිබඳව යථාර්ථ වශයෙන් බලන හුරු වෙනවා. මොකක්ද එහි ප්‍රධාන පදනම? තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. අනිත්‍යතාවය කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක. නමුත් මෙතන අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා ගැඹුරු ධමකට යන එකක්. අපි මුලින්ම සඳහන් කළ ආකාරයට මෙතන මේ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඇස අනිත්‍ය, චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඥානං අනිච්ඡං, චක්කු සම්පස්සං අනිච්ඡං, චක්කු සම්පස්සදා වේදනා අනිච්ඡං, රූප සංඥා, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර කියන මෙන්න මේ සියලු මධ්‍යකේ මැස පිළිබඳව තිමිච්ච ඒවා මොකද්ද වෙන්නේ? ඒවා මේ මොහොතෙහි තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට මේ මොහොතේ හට ගන්නත් දැකින්. මේ මොහොතේ තමන්ට ඇසක් තියෙනවා නම් ඒ තියෙන ඇස කලින් ආත්ම බහල අවිද්‍යාව විතරක් නෙවෙයි, මේට මොහොතකට කලින් තිබුණු අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව තමයි මේ ආයතන දෙක සකස් වෙන්නේ. ඒ ඇසේ, ඒ ලෙන්ස් එකේ මිලේ ප්‍රමාණයට තමයි, වටිනාකමේ ප්‍රමාණයට තමයි රූපය ලස්සන වෙලා පේන්නේ. මේ ලෙන්ස් එකේ වටිනාකම අඩුයි නම් මේ පේනේ වගේ වටිනාකම අඩුයි. එතකොට මේකේ වටිනාකම වැඩි කරගන්න තමයි ලෞකික කුසලිය ඕනේ. ලෝකෝත්තර කුසලයේදී මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන්නේ මොන අත්දැකීම ආවත් ඕනම එකක් යථාර්ථවාදී විදිහට බලන්න මනස හුරු කරන එක. සාමාන්‍ය ඇසේදී ලෞකික ලෝකයේ තුල මලක් දැක්කොත් ලස්සනයි, ගලක් දැක්කොත් දුක් වෙනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යනකොට මලත් එකයි, ගලත් එකයි. මලුත් එකයි, ගලුත් එකයි, නින්දාත් එකයි, ප්‍රශංසා, සැප, දුක්, ලාභ, ලාභ, මේ අට ලෝක ධමෙහි, පුට්ටස්ස ලෝක ධම්මේහි, චිත්තං යස්සන කම්පති මට්ටමට යනවා. පින්නතුනි, මෙන්න මේ ධහම වෙත යනකොට මොකද්ද වෙන්නේ? මේ දර්ශනයත් එක්ක අර අතීත කර්ම විදියට ලැබිච්ච ස්කන්ධ පංචකය අපි හරියට තේරු නොගත්තොත් ඔහු ඇස ඇති දෙයක් විදියට සලකගෙන චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. මෙහෙම ගිහිල්ලා අතීත අනාගත සංස්කාර පිළිබඳව ප්‍රපංච හට ගන්නවා. ජරා මරණ වලටපත් වෙනවා, දුක ඇති වෙනවා. ඇස පහළුණා කියලා කියන්නේ ඇස නිත්‍ය වශයෙන් ගත්තොත් අවිද්‍යාවෙන් ඔක්කොම ටික නිත්‍ය වශයෙන් අරගෙන බාහිර රූපේ වෙනස් වෙනකොට දුකෙන් නිදහස් වෙන්නේ. මේක තමයි ලෝකේ යන විදිය. මේක තමයි මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරේ ලෝක පැවැත්ම. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං කියන්නේ මෙන්න මේ අද්දකින්. අතීත ස්කන්ධ පංචකයේ විඥාන චර්යාවේ අද්දකීම අවිද්‍යාවෙන් ගත්තොත් සසරට යනවා, අඥාන චර්යාවෙන් ගිහිල්ලා දුකටපත් වෙනවා. එයා පුඤ්ඤාවි සංඛාර කළත්, අපුඤ්ඤාවි සංඛාර කළත් එයා ලෝකයේ තුලමයි ඉන්නේ. නමුත් හරියට සිහියෙන් නෝනෙන් හිටියොත් පුහුණු කළා කළා එයා ඥාන චර්යාවකට යනවා. ඥාන චර්යාවට ගියොත් මොකද වෙන්නේ? එයාට චක්කුං අසති, රූපං අසති, චක්කු විඥානං අසති, ඔහුට ඇස නැහැ, රූපය නැහැ, චක්කු විඥානය නැහැ. පින්නතුන් බය වේ ඇස් දෙක අඳ උනාවද්ද කියලානේ. ඕ ඇස නැහැ කියන්නේ පින්නතුනි මේ ඇස නෙවෙයි, පෙනීමේ හැකියාව නෙවෙයි. අවිද්‍යා සහගතෝ බලන ඇස, අවිද්‍යා සහගතෝ ගන්න රූපාදී ඒ අත්දැකීම තමන්ගේ ලෝකේ නැහැ. ඇයි? දැන් අපි රූපයක් දකිනකොට අපි හිතන්නේ මොකද්ද මේ ඉස්සරහා පේන රූපය මම දැනගන්නේ කියලානේ. දැන් ඔබ මන් දිහා දකිනකොට ඔබ හිතන්නේ, මගේ හඬ ඇහෙනකොට හිතන්නේ මේ මගේ හැට පේන හාමුදුරුවෝ දැන් මට පේනවා, මේ හාමුදුරුවෝ දැන් කියන බණ මට දැම්මම තේරෙනවා කියලානේ. නමුත් පිනොත්දින ඔබට තේරෙනකොට මාව හඳුනා ගන්නකොට පළවෙනි අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. ඔබට ඇසෙන් මාව හඳුනා ගන්න බෑ ඇත්තටම. ඔබට කණෙන් මං කියන දේ වර්තමාන මොහොතේම අහගන්න බෑ. ඔබ අහනකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඔබ යමක් දකින්නේ හඳුනාගන්නේ මොහොගින්ද? චක්කු විඥාණයෙන් නෙවෙයි, මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් අත්දැකීම ලබනකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. නමුත් අපි නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. වාහනේ ඩ්‍රයිව් කරනකොට නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් රෝද හතර මෙහෙ තියෙන්නේ. මෙතන හිටගෙන බලන්නේ අතන. කකුල් දෙක බලාගෙන අපි යන්නේ නැහැ කවදාවත්. වාහනේ රෝද හතර දිහා බලාගෙන අපි ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි නිතරම ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ. ඔබ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහගෙන රෑ යනවා නම් ලයිට් එක ඈතට අල්ලගෙන කකුල් දෙක මෙහෙ තියෙන්නේ. අන්න ඒ වගේ ඔබ මේ ඉස්සරහා බලාගෙන ඉන්නේ, ඔබ ජීවත් වෙන්නේ පය ගහලින්නේ අතීතේ නිරුද්ධ වෙච්ච එකේ මනෝවිඤ්ඤාණයෙන් අරගෙන. මෙන්න මේ යථාර්ථය ඔබට තේරෙන ගන්නවා. එතකොට අපි දුක් විඳින්නේ කොහොමද? අපි මේ දුක් සැප විඳිනවා කියලා විඳින්නේ මොකද්ද? අපි ඉස්සරහා බලාගෙන අපි කෑම පිඟානේ කෑමක් අරගෙන ඉස්සෙල්ලම තියනවා. මොන රහද දන්නේ නැහැ කියලා හිතනවා. කෑම ගුලියක් කටේ දා ගන්නවා. හරියම රසයි. කටට ගත්තු ගමන් හිතන්නේ මොකද්ද? මේ රස තියෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා. ඇත්තටම මේ මොහොතේ කටේ තියෙන පිඟානේ තියෙන කෑමද? නමුත් පිඟාන දිහා බලාගෙන තමයි කෑම ටික කන්නේ. නමුත් රස විඳින්නේ කලින් කටට ගත්තු ටික. ඒ ටික අර පිඟානේ තියෙන වගේ ලස්සනද? ඒ ටික එළියට අරන් බලන්නේ රස වගේම ලස්සනද කියලා? පින්නතුනි, අපි මේ දැන් විඳින අත්දැකීම් ලෝකය අර කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච වමනේ වගේ ටික තමයි දැන් අපි පොළවේ පය ගහලා ඉන්නේ. නමුත් බලාගෙන ඉන්න ලෝකේ අර පිඟාන දිහා බලාගෙන ඉන්න වගේ ලෝකෙක අපි මේ ඉන්නේ. මෙන්න මේ අත්දැකීම හරියට දැනගත්තොත් ඔහුට චක්කුන් අසති කියන්නේ ඔහුට ඒ වෙලාවේ ඇස නැහැ, රූපය නැහැ. රූපය නැහැ, ඇස නැහැ කියලා කියන්නේ මොකද්ද? ඔහු අර අවිද්‍යාවෙන් ගන්න රූපයේ ඇස නැහැ. ඒ කියන්නේ ඔහු ඉස්සරහා බලාගෙන නෙවෙයි ඉන්නේ, ඔහු චිත්තචෛතසික පැත්ත බලාගෙන ඉන්නේ. ඔහු සමුදේවය දකිමින් ඉන්නේ. අභ්‍යන්තරේ බලනකොට ඔහුට බාහිර ලෝකේ බැස ගන්න හිතක් නැහැ. ඔහු මුලදී පටන් ගත්තේ මෛත්‍රී භාවනාව කළා, අසුභ භාවනාව කළා, දානානිසංස වඩලා, ඡාගානුසතිය වඩලා, සීලානුසතිය වඩලා පටන් ගත්තු කෙනාට දැන් ඒව වඩන දයක් ඉතුරු වෙලාවත් නැහැ. එහෙම මෛත්‍රී කරන්න අවශ්‍යතාවයක් ඔහුට ඉතුරු වෙන්නේ නැහැ. ඔහු දෙට දම සුඛ හිරෙන වශයෙන් කරන්න පුළුවන්. නමුත් ඔහුට තරහ වෙන කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ නිර්මාණය වෙන්නේ තරහ වෙන්නවත් රාග කරන්නවත් කෙනෙක්. ඔහු චිත්තචෛතසික මතම හඳුනා ගන්නවා. මුලටම ගිහිල්ලා ඔහු මේන් ස්විච් එකේ මොක් කරලා තියෙනද? මොකද්ද ඔහු කරන්නේ? ඔහු මෙන්න මේ චිත්තචෛතසික වලම ස්කන්ධ පංචකයේම සමුදිවැය බලනවා. බලන්න බලන්න ඒ අතීතයෙන් ලැබිච්ච අත්දැකීම අපට වෙනස් කරන්න බෑ. ඒක උපේක්ෂා සාගතයි. එතෙන්ට අපට යන්නත් බෑ. ඒ මුලින්ම ලැබෙන අත්දැකීම අපට යන්න බෑ. ඒක එතනම නිරුද්ධ වෙනවා. අපට කරන්න පුළුවන් දේ තමයි ඒක නිරුද්ධ වෙලා හටගන්න සංඥා වේදනා වලින් හටගන්න නව කර්ම සකස් කර නොගන්න මට්ටමට යන්න විතරයි අපට පුළුවන්කම තියෙන්නේ. අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය අපට ඒ මොහොතේ තෙන්න සමීප වෙන්න අපට පුළුවන් කමක් නැහැ. ඒක අතීත කර්ම විදිහට හටගෙන නිරුද්ධ වෙනවාමයි. අපට කරන්න පුළුවන් පිළියම තමයි ඒක අඥාන චර්යාවකට නොගිහිල්ලා ඥාන චර්යාවක් වටපත් කරගන්නට උපරිම ලෙස සිහිය නුවණ සමත විදර්ශනා දෙක දිනු කරගන්න ඇති. අන්න ඒක දිනු කරගෙන වේගය වැඩි කරන එක තමයි අර කිංසුකෝම සූත්‍රයේ දැක්ුවේ. අර පණිවිඩය අරන් යන දූත යුවල සමත විදර්ශනා නැමැති වේගෙන් ගිහිල්ලා ඔහු ආරස්මඟ මාර්ගයේ ගිහිල්ලා නගර මැද හිමියාට පණිවිඩය දීලා නැවතෙනවා. කියන්නේ මේක ඇහුවෙ තෙන්දිම වේගය අරන් දැන් ඉන්නේ. හරියට අපේ ප්‍රී වේගයට මර්ජ් වෙද්දිම ස්ටාර්ට් එකේම වේගය ගත්තා වගේ දැන් ඔහු වේගයෙන්ම සමත විදර්ශනා පුරුදු කළා පුරුදු කළා පෙරපසු නොවි ඉක්මනටම ප්‍රමාදයටපත් නොවන විදියට අප්‍රමාදී වෙන්නට සති සම්පජඤ්ඤය තුල උපරිම ලෙස ජීවත් වෙන උත්සාහ කරනවා. ඒක මුලදී සුතමේ ඥාණයෙන් මේ විදියට අහගෙන චින්තාමේ ඥාණයෙන් පුලුවන් තරම් දුරට දිනු කරගෙන භාවනාමේ ඥාණයෙන් ඔහු වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වඩන භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. නිතරම නාසය ආශ්‍රිතව හිත තියාගෙන හොඳට තමන්ගේ කය ගැන සිහියෙන් ඉන්නවා, වේදනා ගැන සිහියෙන් ඉන්නවා, හිත ගැන සිහියෙන් ඉන්නවා, සිතුවිලි ගැන සිහියෙන් ඉන්නවා. මෙහෙම බලලා බලලා මුලදී සාමාන්‍ය කටයුතු වල ඉඳලා ඊට පස්සේ හොඳ දේවල් ගැන හිතලා අන්තිමටම හොඳ නරක හැම දෙයක් පිළිබඳවම සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, හට ගැනීම දකිනවා, නිරුද්ධියම දකිනවා. මුළු ජීවිතේම කියන්නේ වෙන දෙයක් නෙවෙයි, මේ ස්කන්ධ පංචකය පෙරපසුන වී හට ගන්නවා නිරුද්ධ වෙනවා, හට ගන්නවා නිරුද්ධ වෙනවා. වෙන ජීවිතයක් නෑ පින්නතුනි. අපේ දරුවේ කියලා කිව්වත්, වාහනයක් කියලා කිව්වත්, රැකියාවක් කියලා කිව්වත්, කවුරු හරි බැන්නෑ කියලා කිව්වත්, මට හරියට සැලකුවා කියලා කිව්වත්, මං ගැන හරියට වර්ණනා කළා කියලා කිව්වත්, බැංකු පොතේ සල්ලි තියෙනවා කිව්වත්, තමන්ගේ රූපයක් තියෙනවා කිව්වත්, වාඩි වෙලා ඉන්නවා කිව්වත්, මොන අත්දැකීම කිව්වත් වෙනතුනේ මොකද්ද ඇත්තටම ජීවිතය? මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම මේක හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින්න හුරු වෙන පමණට පින්නතුනේ තමන්ගේ හිත අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා. සම්මා දිට්ඨිය, ප්‍රඥාව, ඥානය, නුවණ දිනු වෙනවා. දිනු වෙන පමණට හිතට එන සිතවිලි නිත්‍ය වශයෙන් ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. කලින් අපි කලේ ටිකක් දුර ගිහිල්ලා සීලෙන් නවත්තගත්ත වීතික්කමන විදියට කෙනෙක් දෙයක් දැක්කා, බණිනෝ ඇහුවා, බණින්නම හිතුණා බැන්නේ නැහැ. පන්සලේදීනේ පස්සේ බණිනවා කියලා හිතුණා. දැන් ටිකක් කල් ගිහිල්ලා පන්සලේදී බණින්නෙත් නැහැ, පිටදී බණින්නෙත් නැහැ. ඔහොම ඔහොම පින්නතුනි ටිකෙන් ටික ටිකෙන් ටික සීලෙන් සංවර කරගත්තු මේ දේ වීතික්කමන විදියට ඊට පස්සේ මෙයා තදංග විදියට ප්‍රහාණ කරනවා තවදුරටත්. ඒ වගේම ඊට පස්සේ විස්කම්බන විදියට ප්‍රහීණ කරනවා, ධ්‍යාන විදියට සමතරමුණක් දිනු කර කර මෙයා තවදුරටත් සිතීලි වලින්ම කන්ට්‍රෝල් කරන්න බරනවා. තවදුරටත් ගිහිල්ලා එයා සමුච්ඡේද වශයෙන් අනිත්‍යතාවය බලමින් ස්කන්ධ පංචකයේ සමුදේවය දැකීමෙන් කෙලින්ම මේන් ස්විච් එකෙන්ම ට්‍රිප් ස්විච් එකෙන්ම ඔෆ් කරනවා එයා. එතකොට බාහිර ලෝකයේ රූපයක් ඔහුට නිර්මාණය වෙන්නම නැහැ. ඉතින් පින්නතුනි මේ සඳහා සම්මාදිට්ඨිය ප්‍රධාන සාධකයන් බවට පත් වෙනවා. ඒ සම්මාදිට්ඨිය ඉන්න විතරක් නෙවෙයි, උපරිම ලෙස ඒ සම්මාදිට්ඨියෙන් ලැබව සුතමේ ඥාණයෙන් ලැබව මේ දැනුම හැකිතාක් දුරට චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් මේ යථාර්ථය මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනවත් එක්කම තමන්ගේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නට ඕන. තමාට වැඩි වාර ගානක් තමා කරන වැඩ කටයුතු වැඩිපුර ප්‍රමාණයකට මේ දහම එකතු කර ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට අපි බණ අහන වෙලාවේදී හොඳට බණ අහනවා, කෑම කන්න ගිය වෙලාවට ආපු බණ කොහෙද කියලාද. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය කෙනා මේක නතර වෙනසක් නැහැ. දැන් අපි දනව සමහර ගෙවල්වල අය දැන් අපි කලින් හිටිය පන්සලේදී අපි දැකලා තියෙනවා ওই උත්සව තියෙන දවස්වලට සමහර අයගේ වෙනත් ජාතින් අයගේ ගෙවල්වල හරිය ලස්සනට වාඩි වෙලා බැලුම් බෝල් එහෙම දැල්වල පහන් පත්තු කරලා හොඳට ඊය කෑම කනෝ ලස්සනට පිළිවෙලට වාඩි වෙලා ඉන්නවා. වෙනත් ආගමික අයගොල්ලන් බුදුදහම ගැන දන්නේ නැහැ. නමුත් පන්සලට ආවම කොහොමද කට්ටිය මේ හොඳ ගැඹුරු බණ කිව්වේ කියලා ඉවුරුනට පස්සේ කොහොමද ඇතැම් විට අර මිනිස්සු බලනවා මේ මෙහි ගෝරියක්ද කියලා. පින්නොතුනේ මෙහෙම වෙන්න බෑ අපේ. දහම දන්න නැති මිනිස්සුන්ගේ අරතරන් සංවරයක් තිබිද්දී මෙච්චර ගැඹුරු දහමක් අහපු අපේ පින්නොතුනේ කොච්චර ඉහළ මට්ටමක් තියෙන්න ඕනද? මෙච්චර විරාගී නිවන සැනසෙන දහමක් කියද්දී සාකච්ඡා කරද්දී අපි මේක ධර්ම ශාලාවට විතරක් සීමා වෙන්න බෑ පින්නතුනි. මේක දාන ශාලාවටත්, මේක මගුල් ගෙදරටත්, මරණ ගෙදරටත්, හැම තැනටම මේ දහම් මානසිකාරයත් එක්ක හිටියොත් විතරයි තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික වෙනසක් දැක ගන්න පුළුවන්කම තියෙන. නැත්තම් අවුරුදු 100ක් බණ ඇහුවත් වෙනසක් නම් වෙලා නැහැ. සමඬ සුගතියට යන්න පුළුවන්. නමුත් මෙතරම් වටින දහමකින් ප්‍රයෝජන ගන්න නම් අපි හැම තැනදීම මේ දහමත් එක්ක ඉන්න උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයෙන් එක කතා බහ කරලා ඉන්න. නමුත් නිතරම තමන්ගේ හිතේ කාතකී මෛත්‍රියත් අනිත් අතින් ප්‍රඥාවත් තමන්ගේ මනසේ රජ කරන්නට නොකොයි වෙල. නිතරම මෛත්‍රී සහගතව හිතින් ඉන්න. විදර්ශනා විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් පිනතුණු උපරීම ලෙස මේ චිත්ත චෛතසිකවල සමුදේවය හට ගැනීම නිරුද්ධ වීම සත්තට්ඨාන සූත්‍රයේ දක්වපු විදියට මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය අස්වාද ආදීනව නිස්සරණ පුළුවන්තරම් බලන දක්ෂ වෙන්න. ඒ බලපු පමණට තමයි තමන්ගේ ජීවිතයේ පැහැදිලි වෙනසක් සාන්දෘෂ්ටික වශයෙන් තමන්ට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකේ ආධ්‍යාත්මික සතුට, නිර්ආමිස සෝය තමන්ගේ මේ ජීවිත කාලය තුළදීම තමන්ට දැක ගන්න ලැබෙනවා. විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ හැම කටයුත්තකටම මේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රබෝධය තමන්ට බලපානවා. තමා එන්න එන්නම සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉස්සර අපි තමන්ගේ මට්ටම, රැකියාව, මුදල, දරුවාදී මේ දේවල් තමන්ගේ ජීවිතයේ ඉහළම ඉලක්ක කරගෙන හිටිය අපි අපට දැන් ජීවිතයේහි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ රැකවරණය තුළ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ ගුණ දහම් වලින් අපි දිනු වෙනවා. මෛත්‍රියෙන් තෙත්ව ගිය හදවත වුත්, ප්‍රඥාවෙන් දීප්තිමත් වුණු සිතකිනුත් අපි නිතරම වාසය කරන්නට උත්සාහ ගන්නවා මෙන්න මේ සදහම් මගේ ඉදිරි ගමනෙහි ඉන්න අය විදියට. එතකොට මෙන්න මේ විදියට අපේ නිරෝධය දකින හුරු වෙච්ච පමණට චක්කුන් අසති, රූපං අසති ආදී වශයෙන් අවිද්‍යා සාගතු ඇස රූපය ආදී මේ කරුණු නිරුද්ධ වෙලා ඊළඟට අපේ පටිසම්පාදය අනිත් පැත්තට කරකැවෙනවා. මොකද්ද? අවිද්‍යායත්වේව අසේස විරාග නිරෝධෝ චාගෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මෙහෙම ගිහිල්ලා ජරා මරණ වලින් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවන සැනසෙන මාවත, නිවන් මඟ, විමුක්ති මාර්ගය. වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ තියෙන කෙලෙස් ටික බිමින් තියෙන ක්‍රමය. මේකට කියන්නේ බහර නික්ෂේප කියලා. මෙන්න මේ බර බිමින් තිබ්බ පමණට පින්නතුනේ තමන්ගේ හිතේ සැනසීම තමන්ට දිනු වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික සතුට පින්නතුනේ අපි ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් කරගන්නට ඕන. මෙන්න මේ සඳහා තමන්ට යන්න බාධක තියෙනවා නම් ඒ කියන්නේ අර කරණීයමෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝජ සෝජෝචාදී ඒ ගුණාංගවල අඩුවමයි තමන්ගේ තියෙන්නේ. අන්නේ ගුණාංග දෙක හැටි හැකිතාක් දුරට දිනු කරගන්න. එහෙමත් නැත්නම් අර මේගිය සූත්‍රයේ දේශනා කරපු අප්පීච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරිය ආරම්භ කතා ආදී වශයෙන් දස කතාවල දෙන්නට ඕන. දෙතිස් කතාවලින් වැළකීලා, රාජ කතා, චෝර කතා ආදීන් වැළකීලා අල්පේච්ඡතාවය පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, විරාගය පිළිබඳව කතා, සීලය, සමාධිය, ප්‍රඥාව ආදී මේ පිළිබඳව වූ සාකච්ඡාවල අපි නිතරම දෙන්නට ඕන. මෙන්න මේක තමයි මේ ගමන වේගවත් කරන්න හේතු වන කාරණා. ඒ ගමන වේගවත් වෙනකොට එක පැත්තකින් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. අනිත් පැත්තෙන් භෝජනයේ මාත්‍රාස්මිතතාවය ආහාරයේ පමණ දැන ගැනීම ඇතිවෙනවා. ජාගරියාන යෝගිය තමා මේ ආධ්‍යාත්ම ජීවිත ඉදිරියට යනකොට තමන්ට එන්නෙන්නම කායික සැහැල්ලුව දැනිලා තමන්ට නිදි වරාගෙන හෝ දහම හැසිරෙන්න භාවනා කරන මනස හුරු වෙනවා. නිදා ගන්න තියෙන කාලය අවශ්‍යතාවය ටිකෙන් ටික අඩු වෙනවා. මනෝවෛද්‍යවරු කියන්න පුළුවන් පැය 4ක් නිදා ගන්න නැත්තම් හොඳ නෑ කියලා. පැය 6ක් පැය 8ක් නිදා ගන්න කියලා කියන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ කෙලෙස් සහිත ලෝකයේ තියෙන මිනුම් දඬු කෙලෙස් අඩුවීමත් එක්කම මේ ලෝකයේ තුල තමන්ට නිඳ අඩු වෙනවා. නිදි වරහගෙන භාවනා කරන පමණට තමන්ට වෙහෙස අඩු වෙන ගානට යනවා. පින්වත්නි, මෙන්න මේ දහම් මාර්ගය ඉදිරියට යන්නටයි, මේ ස්වර්ගගාමී මාර්ගය ඉදිරියට යන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ බුදුදහමේ තියෙන ප්‍රධානතම කාරණා දෙකක් වන, එක පැත්තකින් සුගතිගාමී වීමට මාර්ගයත්, අනිත් පැත්තෙන් කෙලෙස් වලින් සම්පූර්ණ නිදහස් වීමට මාර්ගයත් දක්වන මේ ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියන කාරණා දෙකයි අද අප පැහැදිලි කළේ. ඉතින් අපි මේ නිවන් මාර්ගය යන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන ස්වර්ගගාමී මාර්ගය තුල ඉඳගෙන එදිනදා ජීවිතය සාර්ථක කරගන්නට, එදිනදා ජීවිතයේහි අනිත් අය සමග ගැටුම් හැකිතාන්තරට අවම කරගෙන මේ ගමනට සහයෝගය දක්වන පරිසරයක් සකස් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ ගමනේ දක්ෂ වෙන්න ගමන් පින්නතුනි වේගෙන් අපි මේ ගමනේ ඉදිරියට යන්නටත් ඕන. අන්න ඒ සඳහා තමන් එදිනදා කරන යහපත් දේවල්, අම්මට තාත්තට සැලකීම, දුව දරුවන්ට සැලකීම, ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම, පරිත්‍යාග සීලීත්වය, සිල්වන්ත භාවය, මේ ආදී කරුණ වලින් තමන් ජීවිතේ ලොකු ශක්තියක්, ජවයක් විතරක් නෙවෙයි මේ ගමන යන්නට අවශ්‍ය නිරෝගී භාවය සහ විවේකයේ කියන කාරණා දෙක තමයි ලැබෙන්නේ. ඔබට මේ තරම් සංකීර්ණ රැකිරක්ෂා අවිවේකී ජීවිතයක් ගත කරද්දීත් ඔබ මේ දහමට එන්නේ ඇයි? ඔබ මේ ගුණ දහම් ටික දැනටත් රකින්න හින්දා, යුතුකම් ටික හොඳට කරන නිසා තමයි ඔබට මේ දහම ලැබෙන්නේ. ඒ ගුණ දහම් වල තවදුරටත් යෙදෙනකොට මේ දහමේ රකින්නට උපරිම විවේකයක්, පහසුකම් ටිකක්, නිරෝගී භාවයක් තමට ලැබෙනවා. ඒ නිසා මේ ගමන තුල අප්‍රමාදීව ඉදිරියට යන්නට අපේ කරන ගුණ දහම් තව තවත් ශක්තිමත් කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතුන්ට අහන්න යමක් තියෙනවා නම් අහන්නටත් පුළුවන්. ඉතින් අපි ඇත්තටම මේ සාකච්ඡා කරපු කරුණු, කලින් සාකච්ඡා කරපු කරුණුත් මේ අතරේ ඔබට ඇහෙන්නට ලැබෙනට ඇති. සමහරට අද ඔබට තේරුම් ගන්න අමාරු කරුණක් කියලා හිතුණත් ඉදිරි සාකච්ඡාවලදී තවදුරටත් මේ කරුණු පැහැදිලි වෙනවා. මොකද අපි පටිසම්පාදය වෙනම විස්තර කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාර කියලා අපි කියපු කරුණු දැන් නිකන් ඡායාවක් විතරයි ඔබට මේ කිව්වේ. ඒව වෙනම මාතෘකාවක් විදිහට සාකච්ඡා කරනවා. සතර සතිපට්ඨාන ගැන අපි වචන විදියට විතරයි කියුවේ. නමුත් ඒ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වඩන පිළිවෙල අපි සාකච්ඡා කරනවා. මේ කරුණු වෙන වෙනම නැවත විග්‍රහ වෙනවා. කර්මය ගැන අපි සාමාන්‍ය කම්මසකදා සම්ම සම්මදිට ගැන කිව්වා. නමුත් කර්මය කියලා වෙනම මාතෘකාවක් ආයෙත් අපි කරනවා. ඒ නිසා එන්නෙනම තවත් කරුණු ප්‍රකට වෙනවා. ඉතින් ඔබ සහභාගී වුණු පමණට සහ අද බණ වුණත් නැවත නැවත අහන්න. එතකොට තමන්ට මේ කරුණු තවත් පැහැදිලි වෙනවා. මොකද අහන්න තියෙනවද? ශාමණේර අහන්න. ඔව්, ඇත්තේ මේක හුඟක් ගැඹුරු කාරණයක්. දැන් අපි පංචශීලය අපි රකින්නෝනේ සාමාන්‍ය විදියට. ඒක නිත්‍ය ශීලයේ විදියට. නමුත් එහෙම රකින අපි ඇතැමිට පංචශීලය හොඳටම ආරක්ෂා කරනවා. නමුත් ඇතැමිට සමහර අය ભેද වෙන දේවල් කරනවා. ඇතැම් විට තව කෙනෙක්ගේ තොරතුරු වෙනත් කෙනෙක්ගෙන් අහනව විවිධ විදියට. අහලා යම් යම් දේවල් දැනගන්න උත්සාහ කරනවා. එතකොට අන්න ඒ දේවල් වලදී අපේ ළඟ සතුරුසකම නැත්තේම මෛත්‍රිය නැත්තේම පංචශීලිය ආරක්ෂා කරනවා යා. ඒකෙන් කඩ කරන්නේ නැහැ. යාට සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් සත්පුරුෂකම් කියන එක යන්නේ ඇත්තෙම අර කරණීමිත සූත්‍රයේ කරුණොත් එක්ක. උජෝචේ සෝජෝචේ මුදෝ අනතිමානි නචකුද්දන් සමාචරයේ කිංචී යේන විඤ්ඤෝ පරි උපවදෙය්‍යෝ. අනිත්‍යය නොනැතිය දොස් කියන සුළු වරදක්වත් නොගෙන ඉන්නවා. දැන් බුදුහාඳුරෝ ඉතාම ලස්සනට අපට භික්ෂුනාංශරට කියලා වහා කැඹුරින් දේශනා කළා. දැන් අපි කියමු දැන් මෙතන එහා පැත්තේ කවුරු හරි දෙන්නේ කතා කර කර ඉන්නවා. මම මේ පැත්තේ ඉන්නවා. නමුත් එයා දන්නේ නැහැ මම මෙතන ඉන්නවා කියලා. දන්නේ නැත්නම් මම මෙතන ඉන්න කෙනා විදිහට මම හඟවන්න ඕන මම මෙතන ඉන්නවා කියලා. උගුර පාදල නැත්නම් අරයා මං කිසිම කෙනෙක් නැහැ කියලා හිතලා රහස් දෙයක් කියන්න පුළුවන් ඒක මට ඇහෙන්න පුළුවන්. ඒක කියන කලින් මං දැනගන්න ඕන මම ඉන්න බව හඟවන්න මට හැංගිලා හංගින අයිතියක් නෑ. ඒ වගේ ඉතාම සියුම් කාරණාවලට යනවා මේ. දැන් ඔබ ෆෝන් එකක් ආන්සර් කරන්න වෙන පුළුවන්. ආන්සර් කරන වෙලාවට ඔබට ආපු කෝල් එක ඔබ වෙන කෙනෙකුට දෙනව නම් එයාට කියන ඕන දෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබට ආපු කෝල් එක ස්පීකර් දානවා නම් කියන්න ඕන මං දැන් ස්පීකර් දානවා. තවයි අහන් ඉන්නේ කියලා. ඒ වගේ ඉතාම සියුම් කාරණා බවට යනවා මේ වේකයි. ඔබට කෝල් එකක් ආවොත් ඒ අනිත් පැත්තේ කෙනා හිතන්නේ වෙන කවුරුවත් අහන්නේ ඔබ විතරයි මේක අහන්නේ කියලා. එතෙන්දී ඔබ ඒ විශ්වාසනීයත්වය රකින්නට ඕනේ. මේ වගේ ඉතාම සියුම් කරුණු වලට යනවා. අන්න ඒව තමයි සත්පුරුෂ දහම් වලට එන්නේ. ඇත්තම කවුන්සලින් එහෙම කරනකොට එතික්ස් කියලා වෙනම වර්ගයක් තියෙනවා. කවුන්සලින් එහෙම කරපු අය දැකලා ඇති එතික්ස් කියලා. ඒ මුලදී එතික්ස් 100ක් විතර තියෙන මූලික ඒවා. කවුන්සලින් වලදී විශේෂයෙන් ඒවා කරනවා. බුදුදහම ඊටත් වඩා ගැඹුරට ගිහිලා ශික්ෂාපදවල මේව විස්තර කරනවා. විශේෂයෙන්ම කර්ණීයමෙත සූත්‍රයේ මේ කරුණට ගොනු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ හතුරු දෙන්නෙක්වත් අමනාප දෙන්නෙක්වත් ඒ දෙන්න වාද ભેද වෙනවට අපි කැමති වෙන්නේ නැහැ සතුට වෙන්නේ. සත්පුරුෂයෙක් එහෙමයි. ඇතැමිට ඔහු මත්පැන් පානය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුගේ ළඟ වෙන පන්සිල් වලින් වෙන එකක් කඩ වෙන්න පුළුවන්. ඔහු සීලෙන් අඩුපාඩුවක් තියෙන පුළුවන්. නමුත් සත්පුරුෂයෙක් විදියට ඔහු තමන්ගේ හතුරු දෙන්නෙක්වත් ගහ ගන්නවට කැමති නැහැ. වාද ભેද වෙනවට කැමති නැහැ. ඒ තින්දු සත්පුරුෂකමින් ඉහළින් ඉන්නවා. ඔහුගේ සීල අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඔහු සත්පුරුෂයෙක්. ඔහුට අපි කියන්නේ සත්පුරුෂයෙක්. ඒ නිසා යහන්නේ ඔහු සිල්වත් කෙනෙක්ද කියලා වඩා අහන්නේ අපි කතා කරනට අහන්නේ අයගෙන් හිතවත්ම කෙනෙක්ගෙන් කතා කරනකොට කවුරු හරි කෙනෙක් ගැන හඳුනලා දෙනකොට මෙහෙම උදව්වක් ගන්න එනකොට අපි අහන්නේ සිල්වත්ද ගුණවත්ද කියලාවත් භාවනා කරනවද කියලාවත් උපසමදාල් සාමහෙර කියලාදවත් නෙවෙයි අහන එක මේ මියා සත්පුරුෂයෙක්ද කියලා අහන්නේ. මෙන්න මේ වගේ දේවල් ඉතාම සියුම් දේවල්. දැන් බලන උදාහරණයක් විදියට අඟුලිමාල. අඟුලිමාල සහ උරුවෙල කාශ්‍යප දෙන්න බලන්න. උරුවෙල කාශ්‍යප ආගමික ශාස්ත්‍රවරයෙක්. ඔහු කිසිම සතෙකුට හානියක් කළේ නැහැ. ඔහුගේ අනුගාමිකයන් තව 500ක් හිටියා. ඔහුට ඔහුව දමණය කරන්න, ඔහු දහමට ගන්න බුදුහාඳුරන සතියක් විතර ඔහුත් එක්ක ඉන්න උනා. ඔහු වෙනුවෙන් ඉරිදි බල 1500කට වඩා පාන උන ඔහුට. ඔහු සත්පුරුෂ මට්ටමට ගන්න. නමුත් අඟුලිමාල දහමට ගන්න වචන හතරයි කිව්වේ. අඟුලිමාල මම නැවතුනා ඔබ නවතින්න. මම නැවතුනා ඔබ නවතින්න. වචන හතරයි කිව්වේ. හතරෙන් ආවය. ඔහු සත්පුරුෂ කමකින් ඉදිරියෙන් හිටියේ. මෙන්න මේක තමයි දහම ළඟදී මේ සත්පුරුෂ කියන මිම්ම වැදගත් වෙනවා. ඒක එක අතකින් මෛත්‍රිය අනිත් පැත්තෙන් අවංක භාවයත් කියන මෙන්න මේ කරුණු දෙක ප්‍රධාන සාධකවක් පත් වෙනවා. අවංක බව, මෛත්‍රිය සහ ඊළඟට සුවච බව කියන මේ කරුණු. ඒත් එක්ක නුවණත් එකට සම්බන්ධ වෙලා යන්නට ඕන ධර්මයේ ප්‍රයෝජන ගන්නකොට. පංචස්කන්ධය කියලා අහන්නේ ඔයි මුලින්ම අර විඥාන චර්යාවයකද ඊට පස්සේ ආඥාන චර්යාවෙන් ගත්වයකද ඥාන චර්යාවෙන් ගත්වයකද? ඔව් මුල්මෙකට අතීත අවිද්‍යාවෙන් තමයි මේක හම්බුනේ. අතීතයකට ලැබෙච්ච රිසල්ට් එක මේක. මේ විඥාන චර්යාවයක. හැබැයි මේ විපාකය කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක විපාක මට්ටම විතරයි, මේක නියුට්‍රල්. මේක උපේක්ෂා සාගත කියලා කියන්නේ. හරියට වතුර විලක මඩෙන් නෙළුම් මල ආවට නෙළුම් මල මඩේ ගෑවිලා නැහැ. මඩේ තමයි තියමුනේ. මඩෙන් තමයි හටගත්තේ. හැබැයි මේකේ මඩ නැහැ. විඥාන චර්යාවේ තියෙන ස්කන්ධ පංචකේ අතීතයේ තියෙමින්ච අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන ආදී මේ හේතු ටික මත හටගත්තට ඒකේ ඵලයක් විදියට ස්කන්ධ පංචකේ මුලදී තියෙනවා. ඒක උපේක්ෂා සාගතයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක තමයි හිත පබාසරය කියලා කියන්නේ විඥාණය. ඒක පිරිසිදුයි. හැබැයි ඒක දිගටම පිරිසිදුවට තියාගන්නවද අපිරිසිදු කරගන්නවද කියන එක තීරණය වන්නේ වර්තමානයේ මගේ ළඟ තියෙන අවිද්‍යා තෘෂ්ණාදී ඊළඟ හේතු ටික. අතීතයක සේම් කියලා කියන්නේ අතීත කර්මය සමාන නම් සමානත්වතාවයක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් මෙතන ඔබ කාටත් මේ ටිකනේ පේන්නේ. ඔබ කාගේත් ඇසට දැන් මිනිස්සු ටික විතරයි පේන්නේ. ඒ එතනින් සමානයි අපි. හැබැයි එතනින් සමීප වුණාට තවත් දේවල් වලදී වෙනස් වෙනවා. දැන් ඇතැමිට පෙනීමේ ශක්තිය වෙනස්කම් තියෙන්න පුළුවන්. ඇහිීමේ ශක්තිය වෙනස්කම් තියෙන්න පුළුවන්. තේරුම් ගැනීමේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒව කර්මයේ විවිධත්වයන් ඉදිරියට තියෙනවා. යම්කිසි මට්ටමකට සමාන දේවල් තියෙනවා. සමාන වෙන්නත් පුළුවන්, සමාන නොවන දේවල් තියෙන්නත් පුළුවන්. ඒක තීරණෙමනේ අපි අතීතයේ කර්මයේ ප්‍රමාණයට. සමහර දේවල් 150කට ප්‍රමාණයක් සමාන දේවලුත් තියෙනවා. දැන් අපිට මෙතන අපේ තලයට මිනිස්යන්ට විතරයි පේන්නේ. හැබැයි මෙතන වෙනම අමනුෂ්‍යෙක් හිටියොත්, මෙතන බල්ලෙක් හිටියොත් නැත්නම් මෙතන මිනිස්යන්ට විතරක් නෙවෙයි ඔහුට, ඔහුට මෙතන ඉන්න ප්‍රේතයන් භූතයන් ටිකක් පේන පුරන්නත් පුළුවන්. මිනිස්යන් වශයෙන් අපි හිටියත් අපේ කර්ම වෙනස් වෙනවා. ඉතින් අපි අභිඥා හැම ලැබුණොත් මෙතන ඉන්න දේවතා ආරාධනාවෙන් අපි දේවරු ටිකක් පේන ගනිසමයි. හොඳයි පින්නතුනි, අද දින අප මේ බුදු දහමේ තවත් වැදගත් තේමාවක් සාකච්ඡා කළා. ඉතින් ඔබට අපි පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන්නේ ඒ ඔබේ පින නිසාමයි. ඉතින් ඒ පිනෙහි ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව, ඵල නෙලන අවස්ථාව ඔබ. ඉතින් මේ සියල්ලක්ම ඔබට ලැබෙන්නේ අපි නිසා නෙවෙයි. මේ ලැබෙන්නේ ඔබේම පින නිසා. ඔබ අපට අමුතුයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ හැම දෙයකටම, මේ දාලා තියෙන මේ ආසනේ ඉඳන්ම, මේ හැම දෙයකටම ඔබ ඔබ ප්‍රීපේඩ් කරලා තියෙන. කලින් ගෙවලා තියෙන. කලින් කරපු පින්කමල ආනිසංස විදියට තමයි මේ සියලුම දේවල් ඔබ ලබන්නේ. හැබැයි ඒක ලබනකොට බුද්ධිමත් වෙන්න ඕන. නැති වුණොත් මේක ඇතැමිට සැහැල්ලුවට ලක් කරන්න පුළුවන්. ඒ නිසා තමන් වාඩි වෙන තැන ඉඳන්ම උපරිම ලෙස මේක තේරුම් අරගෙන මේ දහමින් උපරිම ප්‍රයෝජන ගන්නට ගෞරවයේ ශ්‍රද්ධාව පෙරමුණේ තබාගෙන ඉදිරියට ගියොත් තමයි මේ දහමින් නිසිඵල නෙලා ගන්නට අපට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් අප නමින් මිය ගිය ඥාතීහුද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මිය ගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දෙවිනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නටත්, ඒ වගේම තමන්ගේ පවුලර ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම ආශිර්වාද පිණිසත් දෙවියන් ආරක්ෂා කරනු ලබත්වා, දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්ද්‍රා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අදත් මේ සිකුරාදා දිනයන්හි සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි දෙවැනි දවසේ වැඩසටහනයි අද නිමාවටපත් උනේ. ඉතින් පින්නතුන් බොහොම දුර බැහැර ඉඳලා නමුත් රාජකාරියේ මැදෙහි මේ ස්ථානෙට පැමිණිලා ඔබ මේ ගෙවි යන දිනෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා හුඟක් සතුටෙන් තමන්ට මේ සතිය නිමාවටපත් කරන්න පුළුවන්. ඉතින් සතියක්ම හුඟක් වැඩ කළා. ඔබ ඒ වැඩ කරපු එකට ලොකු වැටුපකුත් ලබාගෙනයි සතිය නිමාවටපත් කළේ කියලා හිතන්න. මේ වැටුප ඔබ සසරදි කළා වූ රැකියාවක ලැබිච්ච වැටුපක් විදියටයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ අතීත කුසලය, ඔබේ සත්පුරුෂකම්, ඔබේ ගුණ දහමල ප්‍රතිඵල විදියටයි ඔබට මේ දහම ලැබෙන්නේ. ඒ ගැන හුඟා සතුටට පත්වන්න මේ ධර්ම කරුණු තව තවත් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ හැන්ඩ් අවුට් එක හොඳට කියවන්න. ඉතින් ඒකෙන් තවත් දැනුම දිනු කරගන්නට උත්සාහ කරන්න. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කමලානි සංසෙන් අප හැම දිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙනස් දුකින් මේ දෙත්වා දියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.